2013 වසරේ 11 මාසේ 17 වෙනිදා ඉල්පුර 15ක පොහෝ දවසත් අද භාවනා වැඩසටහන. ලෝතුරා ගෞතම ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් වූ කැපවීමකින් අති දුෂ්කරතා රහසක් මන්දේ තේරුම් ගත්ත තාම ගම්භීර ධර්මයක්. මේ මහ පොළොව කම්පණය කරන්නට පුළුවන්, මිනිස් සිත කම්පණය කරන්නට පුළුවන් මහා බලයක් හෙබි විශිෂ්ටම ලෝකේ නිර්මාණය වුණු ධර්මය. මේ ධර්මයට පිවිසිච්ච කෙනෙකුට ලැබෙන දේ තමයි නිවීම, සැනසීම. ලෝකේ නොයේකුත් අවිද්‍යාත්මක නිවීමක්, අවිද්‍යාත්මක විමුක්තියක් ලෝකේ පතන සමාජයක් තුළ මේ විද්‍යාත්මක ගුණය උදා කරේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ප්‍රමුඛ වශයෙන්ම මේ ගෞතම බුදු පියාණන් වහන්සේට අපගේ සිත, කය, වචනය කියන තුන් දොරින්ම මහත් වූ ගෞරව ප්‍රසාදයෙන් සීරස ප්‍රණාමයෙන් ගරු කරනවා, වන්දනා කරනවා, සාදු. ඊළඟට ප්‍රථම ධර්මදූත පිරිස පිටත් කළ දිනේ අද වගේ දවසක් එදා ඒ සැටනමක් ඒ විදියට පිටත් කර හැරලා ආරම්භ කරන ලද සාසනික ව්‍යාප්තිය, සද්ධර්මය ව්‍යාප්ත කිරීම අවබෝධයට පත් වූ පිරිසයි එහෙම පිටක් කරලා හැරියේ. එක එක ගම් නියම් ගම් වලට ගිහිල්ලා මේ පණිවිඩේ දෙන්න, මෙන්න මෙහෙම උත්තුංග ධර්මයක් ලෝකෙ පහළ වුණා, මෙන්න මේ වගේ දහමක් ලෝකෙ තියෙනවා කියලා කියන්න කිව්වා. මේක වැළලෙන්න දෙන්න එපා කිව්වා. අපින් ඉල්ලපු ඉල්ලීමක් තමයි, සීලුම ශ්‍රාවකයන්ගේ ඉල්ලූපු දෙයක් තමයි, ඔබ මේක වැළලෙන්න දෙන්න එපා, අවසාන යුග පුරුෂයා වෙන්න එපා, තව තව පිරිස් මේ ධර්මයේ පිහිටවන්න. ඒක මිනිස්සුන්ට ලබා දෙන ලොකුම දායාදයයි, ලොකුම දානයයි කියලා කිව්වා. ඉතින් ඒ කටයුත්ත සිද්ධ වෙච්ච දවස හැටියටත් ඒ ශාසන ගමන මේ දක්වාම ආරක්ෂා කළ, එදා ඒ සැටනමෙන් ආරම්භ කරපු මේ ශාසනික ගමන අද වෙනකොට කෝටි සංඛ්‍යාත මහරහතන් වහන්සේලා, මාර්ගඵලලාභීන් වහන්සේලා මේක ආරක්ෂා කළා. ඉතින් උන්වහන්සේලාට අපේ නමස්කාරයේ ගෞරවය, ශීර්ෂ ප්‍රණාමය වේවා. සාදු සාදු. ධර්මය කියලා කියන්නේ ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්ගේ ජීවිතේට. ධම්ම ජීවිනෝ කියන්නේ ඒකනේ. ධර්මයේ තියෙන්නේ එතන. ධර්මය පොතක තියන්න බෑ. මොකද හේතුව, පොතේ තියෙන වචනවලට එක එක රටාවන් වලින් එක එක මිනිස්සු බලනවා ඒක. ඒ නිසා ධර්මය පොතක නෙමෙයි තියෙන්නේ, ධර්ම අවබෝධ කරගත්ත, ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් ළඟ තමයි ධර්ම රත්නේ තියෙන්නේ. පොතේ තියන්න බෑ. දැන් සිංහල භාෂාව දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා සිංහල පොතක් පෙළනවා. එතකොට මේ මිනිස්සයාට ඒකේ තියෙන මොකක්වත් තේරෙනවද? තේරෙන්නේ නැහැ නේ. ඈ? එහෙම නැත්තම් ඒ සිංහල භාෂාවේ වචනවල අර්ථ නිරුක්ති වැරදි විදියට අවබෝධ කරලා දීලා වටහලා දෙනව කවුරු හරි කෙනෙක්. ඊළඟට මේ මිනිස්සයා බලන්නේ අර පොතේ තියෙන සත්‍ය නෙමෙයිනේ. අර එයාට වටහලා දුන්නු ක්‍රමවේදයට අනුව අර පොත දිහා බලන්නේ. ඒ නිසා ධර්ම රත්නයේ තියෙන්නේ අකුරක පොතක නෙමෙයි. මේ ජීවමාන කරගත්ත කෙනෙක් තුළමයි. ඒ නිසා මේ මාර්ගඵලලාභීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ, අරහතුන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ධර්ම රත්නෙමයි. ධම්ම ජීවිනෝ බවට පත් වෙච්ච, ධර්මයේ ජීවිතේ බවට පත් කරගත්ත කෙනෙක්. ඒසත් ධර්ම රත්නයට කරන නමස්කාරයත් ඇත්ත වශයෙන්ම පොතකට නෙමෙයි ඒකත් කරන්න තියෙන්නේ අර ධර්ම අවබෝධය කරගත්ත උත්තුංග මිනිසාටමයි. ඒ නිසා ඒ නමස්කාරයත් ඒ උත්තමයන් වහන්සේලාටම වේවා. සාදු සාදු. සංඝ රත්නය කියලා කියන්නේ ඒකාත්මික වෙලා තියෙනවා, එකමුතු වෙලා තියෙනවා. කුමකටද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒකීය දහමක්, විවිධ නැහැ, විභජනයක් නැහැ, වෙනසක් නැහැ. එකම නිරෝධ ධර්මයක්, එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයක්, එකම දර්ශනයක්, එකම නිර්වාණයකින් යුක්තයි. එනිසා ඒ සංඝ කියන ගුණේට, එකමුතු කියන ගුණේට, එකමුතු පිරිසක් කියන ගුණේට ඒ සංඝ රත්නයත් අයිති වෙන. ඒ සංඝ රත්නය ළඟ තියෙන්නේ ධම්ම රත්නය, ඒ සංඝ රත්නය ළඟ තියෙන්නේ බුද්ධ රත්නය, ඒ සංඝ රත්නය ළඟ තියෙන්නේ ඒකීය ධර්මයක් නිර්වාණය. ඒ සංඝ රත්නයට ළඟ තියෙන ඒ උත්තුංග ශාසනික මෙහෙවරට, ඒ සංඝ රත්නයට එවැනි ගුණාංග වලින් යුක්ත සද්ධර්මයේ ජීවමාන කරගත් ඕනෑම කෙනෙක් සංඝ රත්නයේ කෙනෙක් තමයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙන්නේ ඇඳුම් ඇඳහම නෙමෙයි. ඇඳහාරු චීවර මාගේ පුත්‍රයා අරගෙන එන්න කියලා කිව්වා. ඒ මලගුණ පැත්තක දාලා යන්න ගියේ නෑ. උන්වහන්සේ පින්නපාතේ වැඩම කළා. ආයේ පාරෙන් එනකොට දැක්කා ගවයෙකු යනලා මරලා දාලා තිබ්බා. අදත් ඉන්නෝ ඉන්දියාවේ හරියට ගවයෝ ඉන්නෝ. සමහර කුලප් වෙන හරක් අයිනෝ යන්න ගමන් මැරෙනෝ. ඉතින් මැරෙලා ඉන්නෝ දැක්කා. දැක්කහම කිව්වා මාගේ මේ පුත්‍රයා නැගෙන ඉන්න. ඉතින් අර භික්ෂූන් වහන්සේලාගේ කරමතින් මෙයා ඔසෝගෙන ආවා. බුදුහාමුදුරුවෝ මාගේ පුත්‍රයා කියලා කිව්වා. මෙයා මහාන වුණෙත් නැහැ, හිස බෑවෙත් නැහැ, තිල් සමාදන් වුණෙත් නැහැ, මුකුත් නැහැ. ධාරු චීවර. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්න, ඇත්ත වශයෙන්ම බුද්ධ පුත්‍රයෙක් වෙන්න බෑ හිස මුඩු කළ පමණින්, කසාවත් ඇඳ පමණින්. මොකද දේවදත්තත් ඒක කළා. නමුත් බුද්ධ පුත්‍රයෙක් නෙමෙයිනේ. බුද්ධ පුත්‍රයෙක් නෙමෙයි. ඒ නිසා බුද්ධ පුත්‍රයන් වහන්සේලා කියන්නේ සද්ධර්ම අවබෝධය කරගත්තේ උතුමන්ටමයි. අනවබෝධයේ ඉන්න කෙනෙක් බුද්ධ පුත්‍රයෙක් නෙමෙයි, ශ්‍රමණ වේශධාරියෙක්. එහෙම නැත්නම් ශ්‍රමණ ස්වરૂපයක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් බුද්ධ පුත්‍රයෙක් වීමට වෙරදරන කෙනෙක් බවට පත් වෙනවා. නමුත් බුද්ධ පුත්‍රයෙක් බවට පත්වන්නේ පරමාර්ථ වශයෙන් සද්ධර්ම අවබෝධයටම පත්වෙච්ච කෙනෙක්මයි. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරා, කින්තේ ජටාහි කින්තේ අජින සාටය අභ්‍යන්තරං ගහනම් බාහිරං පරිපජ්ජසි. ඇඳුමකින් හරි ජටාවකින් හරි ස්වરૂපයකින් කෙනෙක්ව උස්මහත් වෙන්නේ නැහැ. අභ්‍යන්තරිකව තමා තුළ පවතින දර්ශනය තුළ තමයි කෙනෙක්ව ශ්‍රමණයෙක්ද වෙන කෙනෙක්ද කවුද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා මේ ඇඳුම් වලින් මහාන වෙන ක්‍රමයට වඩා මම අගය කරනවා මනසින්, ඥානයෙන්, ගුණයෙන්, දර්ශනයෙන් මහාන වෙන අය. ඒ සංඝ රත්නයටත් මේ නමස්කාරය වේවා කියලා සාදු කියන ප්‍රාර්ථනා කරනවා. මාහට දේශනා කරන්නට කිසිම කාරණයක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ ශ්‍රාවකයා ළඟ, පිළිතුරු අවශ්‍ය කරන්නේ ශ්‍රාවකයාට. මා ළඟ පිළිතුරුත් නැ ප්‍රශ්නත් නැ. ඔබ ළඟ තියෙන ප්‍රශ්නය ගැටලුව ඔබ තුලට මැවිලා විසඳාලීම තමයි මේ ධර්මදේශනා සද්ධර්මානුශාසනාවකින් සිද්ධ කරන්නේ. එපමණයි. ඒක විසුද්ධිය පිණිස, චිත්ත විසුද්ධිය පිණිස, දිට්ඨි විසුද්ධිය පිණිස තියෙන කාරණයක් හිත පිරිසුදු කරනවා. ඒක පිරිසුදු කරන්නට පිරිසුදු කාරකයක් හැටියට ධර්මයේ යොදා ගන්නවා. නමුත් ධර්මයේ කියලා කියන්නේ ඉතිරියක් කරන්න පුළුවන්, සංස්කරණය කරලා තියා ගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒකත් ඒ සිත පිරිසුදු වෙනවත් එක්කම ඒ ධර්මයත් ඉවත් වෙලා යනවා. ධර්ම සංඛාරය කියන එකක් නෑ. ඔය ගොඩාක් අයද තියෙන ආගම් වාදීන්ට තියෙන ධර්ම සංඛාරයක් තියෙන. එයාලා ගත්ත පොත, එයාලා ගත්ත න්‍යාය, ඒගොල්ලෝ ඔළුවේ තියාගෙන ඒ අනුව පොතේ කිව්වනම් ඒ වගේ පින්කම්. පොතේ කිව්වනම් පව්කම් හරි පින්කම් වශයෙන් කරනවා. ඒ නිසා ධර්ම සංඛාරයක් තියාගන්න අවශ්‍ය කරන්නේ ධර්ම සංඛාරයක් ඉවත් වෙනවා. ඒක දහමත් නැහැ. සම්පූර්ණ විසුද්ධියටපත් වෙනවා, නිරෝධයටපත් වෙනවා. සියලුම සංස්කාරකයන්ගේ නිදහස් වීම සබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කාරකයන්ගේ නිදහස් වීම මොනම සංඥාවක්වත්, මොනම රූපයක්වත්, මොනම වේදනාවක්වත්, මොනම සංස්කරණයක්වත්, මොනම විඥාන පද්ධතියක්වත් නැහැ. රූපේ දිහා බැලුවහම රූප නිරෝධය, කිසිම රූපයක් අල්ලගෙන නැහැ. වේදනාව දිහා බැලුවහම වේදනා නිරෝධය, කිසිම වේදනාවකට පාත්‍ර වෙලා නැහැ. සඤ්ඤාව දිහා බැලුවහම සඤ්ඤාව නිරෝධයි, කිසිම සඤ්ඤාවකටපත් වෙලා නැහැ. සංස්කරණයේ දිහා බැලුවහම, සංඛාරයේ දිහා බැලුවහම සංඛාර නිරෝධයි, මෙතන සංස්කරණය කරන්න බෑ. විඥානයේ දිහා බැලුවහම විඥානය විජානනය කිරීමට, එහෙමත් නැත්නම් දැනුම වශයෙන් තියාගෙන ඉන්න දේවල් තියෙනවද, එහෙම දෙයකට විභජනය කරන්න, ප්‍රතික්ෂේප කරන්න, අනුමත කරන්න දෙයකුත් මෙතන නැහැ. අන්න ඒ විශිෂ්ට ධහම තමයි පින්නතුනි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. මේක වචන වශයෙන් කෙනෙකුට සරල වශයෙන් දැනුණට මේක හරි ලේසි නෑ. ලේසි නෑ මේක තේරුම් ගන්න. ආනන්ද හාමුදුරුවෝ කියනවා ඒ කාලේ මාර්ගඵලලාභීන් වහන්සේ පටිච්ච සමුප්පාදේ හරි ලේසිනේ බුදුරජාණන් වහන්සේ කියලා දේශනා කරා. ආනන්ද එහෙම කියන්න එපා. හන්දේ එහෙම කියන්න එපා. ඈ එහෙම කියන්න එපා. මේක හරි ගම්බීරයි ආනන්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ තුන් වතාවක්ම කියද්දී ආනන්ද හැමඳුරුත් කිව්වා මේක හරි ලේසි කියලා. බුදුහාමුදුරු පස්සේ නිහඬව හිටියා. නිහඬව ඉඳලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ හයියෙන් කැමොර දීලා අඬන්න පටන් ගත්තා. එතකොට කිව්වා ආනන්දේ මං එදා කිව්ව නේද මේ පටිච්ච සමුප්පාදය හරි ගැඹුරුයි. හරි ගැඹුරුයි. ඒ නිසා මේ දැන් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් මේ ධහමත් අවබෝධ කරගත්තාම සමහර වෙලාවට එකපාරට හිතෙනවා මේක හරි සරල ධහමක් නේ උන්වහන්සේ මෙච්චර සරල ධහමක් ඇයි මෙච්චර කල් ඉක්මනින් මේක කිව්වේ කියලා ඉවර කරේ නැත්තේ. ඉතින් අපි හැමදාම කිව්වද තේරුම් ගත්තේ නැති කර මොනෝ කරන්නේ? මේක හරි සරලයි නේ, මේක හරි ලේසි නේ කියලා දෙන්න. ඉතින් මං ඉතින් කියනවා හා එහෙනම් පුළුවන් නම් කියලා දෙන්නකෝ දෙතුන් දෙනෙකුට බලන්න. ඊට පස්සේ ඔන්න කියන්න ගියාම තමයි තේරෙන්නේ මේක එහෙම ලේසි එකක් නෑ. අනේ තේරෙන්නේ නෑනේ මිනිස්සු මේක තේරුම් ගන්න නෑනේ කියලා කියනවා. ඉතින් අර ඒක එහෙම තමයි. ඈ දවස් දෙකක් මුලින්ම ආවට පස්සේ අර ලාමක මනසට හිතෙනවා මේ ගුරුවරයාටත් උගන්වන්න පුළුවන් වෙන මට්ටමක දැන් මම ඉන්නවා කියලා. ඒක සාමාන්‍ය සිද්ධියක්, ඒක ලාමක සිද්ධියක්. ඈ ඒක හරියට අර බූස්ටි මාස්ටර්ගේ ෆිල්ම් එකක් බලලා එළියට බහින බූස්ටි මාස්ටර් වගේලා එළියට බහිනා වගේ වැඩක්. මයික් ටයිසන්ගේ බොක්සින් ක්‍රීඩාව බලලා මයික් ටයිසන් කෙනෙක් වෙලා එළියට බහිනා වගේ මනෝමය සිද්ධියක් බවට පත් වේ. නමුත් මේක ඉතාම ගම්භීර ධර්මයක්, බොහොම සංයමයෙන් තේරුම් ගන්න ඕන දෙයක්, සංයමයෙන් දේශනා කරන්න ඕන දෙයක් කියන එක අපි නිතරම මතක් කරනවා. මනුෂ්‍යයන්ට බැරි වෙලා තියෙන සද්ධර්මය හොයන්න, එකක් සද්ධර්මය ඇහෙන්නේ, ඇහුණත් මිනිස්සු හරියට ගමන් කරන්නේ අර පරණ පුරුදු ක්‍රමයට. මොකද්ද පරණ පුරුදු ක්‍රමය? රැස් කිරීම. රැස් කරන්න තමයි කැමති, අස් කරන්න නෙමෙයි කැමති, රැස් කරන්න. ඔන්න කාලයක් ගිහිල්ලා ප්‍රඥාව මෝදුන්පත් වුණාට පස්සේ තමයි තේරුම් ගන්නේ මේ රැස් කිරීම තුළ නිමකුත් නැහැ, රැස් කිරීම තුළ මම පීඩාවටපත් වෙනවා, උමතුවටපත් වෙනවා, අස් කරන එක තමයි හොඳ කියලා. රැස් කරන එක නෙමෙයි මනස තුලින් අස් කරන එක තමයි. මේක භෞතිකවාදී දෙයක් නෙමෙයි, අධ්‍යාත්මික දාර්ශනික දෙයක්. භෞතික දේවල් ඔහේ තිබුණා. මේක මගේ වෙන්නත් පුළුවන්, වෙනාන් කෙනෙක්ගේ වෙන්නත් පුළුවන්. වෙනාන් කෙනෙක්ගේ උනම් මට කමන්නේ, මගේ උනත් ඒක මට කමන්නේ. හරිනේ? වෙනාන් කෙනෙක්ගේ උනත් ඒකත් මට ප්‍රශ්නයක් නෙමෙයි, මගේ උනත් ඒකත් මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හේතුව. දැන් ඔය හයිවේ එක හදපු චීන අයිතිකාරයාවත් ඒ යන විදියටම තමයි අපිත් යන්නේ. හයි මිනිස්සයන්ට වෙනම විදියකට යන්න බෑ ඒකේ. ඉතින් අයිතිකාරයා මේක මගේ කියලා හිතාගෙන යනවා, අපිත් ඒක සල්ලි දීලා අපිත් යනවා ගමන. ඒකනේ. ඒ නිසා මේක මගේ වුණත් කමක් නෑ, වෙනාන් කෙනෙක්ගේ වුණත් කමක් නෑ. එතනින් ගැටලුවක් උපදින්නේ නෑ. මනසින් වෙනස් වෙන්න පුළුවන්. රැස් කරනවා කියලා කියන්නේ නිතරම ඉගෙන ගන්න කැමති, දැනුවත් වෙන්න කැමති, ග්‍රහණය වෙන්න කැමති, උපාදාන කරගන්න කැමති. ඒ උපාදාන හැම දෙයක් යටම සැඟවිලා එන්නේ තියෙන්නේ මහා විසකුරු අවිද්‍යාව. එහෙම තමයි ඉන්නේ. මොකද නරක වේසයකින් කවදාවත් එන්න බැහැනේ. මේ මනසට නරක වේසයකින් આવොත් ඒක බාර ගන්න නැති නිසා මේ මන කියන එක මායාකාරී ධර්මයක් හැටියට එන්නේ හොඳ වේසයකින්. ඒක උපනන්වන්න තමයි අර චිත්‍රකලා කරුවා තණ්හා රති රගා කියන මේ ඊටාම විසකුරු හානිකරදායි මාර දූවරු හැටියට නම් කරලා ඒ මාර ධර්මතා තුනක් ඊටාම ලස්සන රූප කාන්තාවන් තුන්දෙනෙක් බවට පත් කළේ ඒකයි. කියන්නේ ඊටාම මිහිරි ලෙස ලස්සන ලෙස තමයි මනසට මේ දේවල් සමීප වෙන්නේ කියන කාරණේ පැහැදිලි කරා. දැන් විදසුන් නුවණක් තියෙන්න ඕන ක්‍රියාව ප්‍රතික්‍රියාව පිළිබඳව දකින්නට පුළුවන් හේතු ප්‍රත්‍යංගේ ස්වභාවය, හේතුවත් ප්‍රතිඵලයත් පිළිබඳව දකින්නට පුළුවන් ස්වභාවය දකින්නට පුළුවන් ගුණය තියෙන්නට ඕන. සා ප්‍රතිඵලය ගැන නිතරම හිතලා ක්‍රියා කරන කෙනෙක් තමයි මේ දහමට යොමු වෙන්නේ. මොකද කොච්චර මිහිරි ලෙස පිටින් පෙරුණත් ඒකේ ප්‍රතිඵලයේ කිසි තේරුමක් නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ ඒ වයින් අයින් වෙන ගුණය තමයි මේ අත්හැරීම ගුණයට එන්නේ. නැත්තම් ඉතින් අර ප්‍රතිඵලය නොපෙනෙන ආටෝපිය විතරක් බලලා කටයුතු කරන කෙනෙක් කවමදාකවත් මේ සද්ධර්මයට පිවිසීමක් වෙන්නේ නැහැ. සද්ධර්මයට පිවිසෙන්නේ ප්‍රතිඵලය දිහා බලන්න ගියාම තමයි. ප්‍රතිඵලය දිහා බලන්න ගියාම පේනෝ බැලූ බැලූ ඇත යම්කිසි වරදක් පේන්න පටන් ගන්නවා. දුක්ඛ සත්‍යයෙන් අවසන් වෙන ගුණයක් ඇති වෙනවා. එතකොට දුක්ඛ සත්‍ය කියලා මේක වඩලා දුකයි දුකයි කියලා පුරෝගන්න නෙමෙයි තියෙන්නේ. යංකෝ භික්ඛවේ දුක්ඛං తత్రతే ඡන්தோ පහතබ්බෝති. යමක් මහණෙනි දුක නම් ඒ දුක අතහැරලා දාන්න. නමුත් අපේ හාමුදුරු දුක්ඛ සත්‍ය අවබෝධ කරවන්න හදන්නේ පුළුවන් තරම් දුබ්බර හැඟීම් ඇති කරවන. දුබ්බර සංකල්පනාවක් ඇති කරලා. දැන් සමහර සාමීන් වහන්සේලා චතුරාර්ය සත්‍ය කියා මහා හැඩේට කියා ඕක තමයි කරන්නේ. ඉතින් උන්වහන්සේලාත් වරද්දගෙන උන්වහන්සේලා අනිත් අයත් නොමක යවන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන සංවේගයටපත් වෙනවා. දුක කියන එක නිතැතින් මනුස්සයන්ට දැනුනට පස්සේ ඒ දුකෙන් අපි නිදහස් වෙන්න ඕන. ඒ දුකෙන් නිදහස් වෙන්න ඕන, දුකෙන් අයින් වෙන්න ඕන. ඒක දුකයි දුකයි කියලා මනසට කාවද්ද ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලබන්නට බෑ. ඒකෙන් මානසික අගාධයකට මුලාවකට එහෙමත් නැත්නම් මානසික පිරිහීමකට ලක් වෙන්න පුළුවන්. ඒ තුලින් මිය ගියොත් එහෙම අපාගාමීත්වයට පත් වෙන්න පුළුවන්. ඒකට හේතුව ව්‍යාකූල වූ මනසකින් මිය යෑම නිසා. නිසා එහෙම දුක්ඛ සත්‍ය උගන්නන කට්ටිය ළඟට යන කට්ටිය කොහෙද යන්නේ කියලා දැන් හිතලා බලන්න. ව්‍යාකූල මනසකින් මිය යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් අපාගාමී වෙනවා. ඊළඟට සමුදය හැටියට අපිට තියෙන්නේ සද්ධර්මය හසු වෙලා නැත්තම් හොයාගෙන යන්න ඕන. දැන් මට මේකේ නිදහස් වෙන්න උවමනායි කියන ගුණය ආවට පස්සේ මේ නිදහස් වෙන වචනය ඇහෙන තැනක් වෙන්න ඕන, මඟ පෙන්වන තැනක් වෙන්න ඕන සැබවින්ම. හැමෝම එහෙම කිව්වයි කියලා නියම ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. තමන් බොහෝම විචක්ෂණශීලීව බලන්න ඕන මේ ක්‍රියාවලියේ කෙලවර තමන්ට මොනතරම් මානසික ස්වરૂපයක් සත්‍යයක් ඔබට දැනෙනවද කියලා. දැන් අපිට තිබ්බා පින්නතුනේ මුලින්ම දර්ශනයක් ඇවිල්ලා පෙර බුදුවරු දැකපු නිසා, මහරහතන් වහන්සේලා දැකපු නිසා හරි වෙන්න පුළුවන් ආවා. මෙන්න මේකයි ශ්‍රී සද්ධර්මය කියලා අදහස ආවා. ඒත් ඒක පුළුල් වශයෙන් විග්‍රහ කරන කෙනෙක් අපිට හොයාගන්න උවමනා වුණා. මොකද ඒක සම්පූර්ණ අපිට ඇති කරගන්න බැරි නිසා. ඉතින් අර ඒ වගේ වචන ටිකක් අපිට හසු වෙනවත් එක්කම ධර්මයේ මතු වෙන්නට අවකාශය ලැබුණා. එනිසා අපිට සමුදය වශයෙන් අපි හොයන්නට ඕන. ඒකටත් මඟ හොයන්නට ඕන. හැම දෙයකින්ම කොහොමද මේ දේවල් වලින් අපි නික්මෙන්නේ? අබිනික්මන කියලත් කියන්නේ ඒක තමයි. අබිනික් නැවත නොඉන්නට යෑම. හැමෝම අබිනික්‍රමණය කරන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. ආයි යන්නේ ඉන්නේ. ගෙදර යන්නේ ඉන්නේ. අබිනික්‍මණය කියලා කියන්නේ නැවත නොයන්නට යෑම. ආයි පැමිණෙන්නේ යන්නේ. කොහෙන්ද යන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ ආයි රජමාලිගාවට, මේ සිද්ධාර්ථ කුමාරයා ආයි රජමාලිගාවට ආවේ නැහනේ. ආවා, හැබැයි සිද්ධාර්ථ කුමාරයා නෙවෙයි. ආයි යසෝදරා විබලන්න ආවේ නැහනේ. ආවා, හැබැයි ඒ සිද්ධාර්ථ කුමාරයා නෙමෙයි. අන්න ඒකයි අබිනික්කමනේ කියලා කියන්නේ. එතන තමයි සමුදය තියෙන්නේ. දැන් මාර්ගය හොයාගන්නට ඕනේ. ළඟට මාර්ග සත්‍ය දැන් උන්න අපිට උහුමනා වෙනවා. දැන් මේ දුක හඳුනගත්තා, මේකෙන් දුකෙන් නිදහස් විය යුතුයි කියන තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ අපිට ඇත්ත වශයෙන්ම වුමනා කරන්නේ දුකෙන් නිදහස් වීමට අපිට අවශ්‍ය කරන මාර්ග සත්‍ය. ඒ මාර්ගයේ දිගේ ගමන් කළොත් තමයි අපිට නිරෝධ සත්‍යයත් හම් වෙන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය කියන එක එක එක එක එක කොටස් වශයෙන් එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ සියල්ලම අපිට එකවර එකවර එකවර එකවර ක්‍රමානුකූලව දිනු වෙන්නේ. වෙන වෙනම තියන්න බෑ. දැන් අපි ව්‍යංජනයක් අනුභව කරනකොට ලුණු වෙනම කාලා, කහ වෙනම කාලා, තුන පහ වෙනම කාලා කෑම ගන්න ගියොත් ඒව හොද්දේ රසේ නැති වෙනවනේ නේද? එදීල උණු වතුර ටිකක් බොනෝ. එහෙම කරන්න බෑනේ. අපි මේ සියල්ලම එකට මිශ්‍ර කරලා ක්‍රමානුකූලව තමයි මේ රසය මෝදු කරගන්නේ. ඒ නිසා යොසීම එක ආත්මයක, මේ මෛත්‍රිය තව ආත්මයක, ඈ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. නිසා එකට මිනිස්සෙක් ළඟ එකට ගොඩ නැගෙන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගෙත් එහෙම කාලයක් සම්මා දිට්ඨිය පුරුදු කරනවා, කාලයක් සම්මා සංකප්පය පුරුදු කරනවා කියලා එහෙම කරන්න බෑ. ඒක අර තුන පහ ලුණු මිරිස් වෙන වෙනම කන්න යන මිනිස්සෙක් වගේ වෙනවා එහෙම කරන්න ගියාම. ඒසම මේව බොහොම එකට සම්පින්නණය කරලා ලබා ගන්න ධර්මයක් මේ තුල තියෙන්නේ. දැන් අචංචා ස්වාමීන් වහන්සේ තා ලස්සනට කියලා දුනෝ. නමුත් ඒක වැඩි දීප්තිමත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි. සීල සමාධි ප්‍රඥා නෙවෙයි කිව්වා. ප්‍රඥා සීල සමාධි තියෙන්නේ. මොකද පඤ්ඤාවන්තස්ස අයන් දම්මෝනේ. මාගේ ධර්මයේ ප්‍රඥාව. ප්‍රඥාව තුලින් තමයි අධ්‍යාත්මික සීලය හටගන්නේ. අධ්‍යාත්මික සීලය තුලින් තමයි සම්මා සමාධිය හටගන්නේ. නමුත් අර හින්දු ක්‍රම වේදය අනුව තිබ්බේ සීල සමාධි ප්‍රඥා. ඒ කියන්නේ සිල් කියලා ඒගොල්ලෝ පනවගත්ත ටිකක් තියෙන වෘත සීල. ඒ වෘත සීල සමාදානයෙන් තුල ඊට පස්සේ භාවනා තියෙන සමත භාවනා ක්‍රමවේද ටිකක් තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ ලබා ගන්නා වූ ප්‍රත්‍යක්, එහෙම නැත්නම් සමාධියකට ඒගොල්ලෝ මේක ප්‍රඥාවේ උදා වීම කියලා කියනවා. ඒ කියන්නේ අපි කෙසේ වෙතත් සීල සමාධි ප්‍රඥා වේවා, ප්‍රඥා සීල සමාධි වේවා, මේ එකට සම්පින්නණය කරලා මේ එකට වැඩින්නේ. ප්‍රඥාව වැඩෙන තරමට සීලය වැඩෙනවා, සීලය වැඩෙන තරමට සමාධිය වැඩෙනවා. සීලය වැඩෙන තරමට ප්‍රඥාව වැඩෙනවා, ප්‍රඥාව වැඩෙන තරමට සමාධිය තියෙනවා. සමාධියෙන් තොරව ප්‍රඥාවක් නැහැ, ප්‍රඥාවෙන් තොරව සමාධියක් නැහැ. ඒව නැතුව සීලයක් නැහැ මිනිස්සෙක් තුළ. එහෙනම් ඉතින් හිරකාරියොත් සිල්වන්තයෝ වෙන්න බෑ නේද? එහෙම වෙන්නේ නැහැ. දැන් අපි භාවනා මධ්‍යස්ථානක ඉන්නෝ ඉබ්බේ. ඉතින් ඉබ්බ මං අහුව කොච්චර කාලයක් වෙනවද? තනි ඉබ්බ, එකම ඉබ්බ. ඉතින් මේ ඉබ්බ කිව්වා අවුරුදු 15ක් විතර වෙනවා මාත් ඇවිල්ලා. දැන් මේ ඉබ්බ මේකමයි කිව්වා. දැන් අවුරුදු 15ක් තිස්සේ මං කිව්වා ඉබ්බ උපසම්පදා නේද කියලා. නේ උපසම්පදා නේද කියලා එහෙම කියන්න එපා කිව්වා මම. හව් වාකි නොකියු නිසාද උපසම්පදා නැත්තේ කියලා. ඒ කියන්නේ අපි මේ යම් ආකාරයකට මේ පෙන්වන්නේ වෘත සීල මත පදනම් වෙච්ච දේ විද්‍යාත්මක නැහැ කියන එක මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේක ඥානමය දර්ශනයක් මත, දැක්මක් මත ක්‍රියා කරනවා මිස එහෙම නැතුව මේ භෞතික දේවල් ඔස්සේ, මේ න්‍යායන් ඔස්සේ, පූජ්‍යලයෝ සිල්වත් දුසිල්වත් ආදී වශයෙන් කොටස් කරන්න යාම තුල තියෙන මුලාව. ඒ නිසා එහෙම කවදාවත් බුදුරජාණන් වහන්සේ මේ යොමු කළා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඇත්ත වශයෙන්ම නහි සීලවතං හෝතු උපද්දන්ති තථාගත. බුදුහාමුදුරන්ගේ කිසිම සීලයක් නැහැ. බුදුහාමුදුරු කිසිම සීලයක් පැනවුවේ නැහැ, දේශනා කළේ නැහැ. ඔය සිල් ඔක්කොම බමුණන්ගේ. ඔන්න ඉතින් තරහවේ ඔන්න මුකුත් සීලයක් නැහැ කියන. හැබැයි බුදුහාමුදුරුවෝ විනයක් පෙනෙව්වා. ඒ විනය කියන එක රටින් රටට, යුගයෙන් යුගයට, කාලෙන් කාලෙට ශාසනයේ ආවිෂය පිණිස, ශාසනයේ පැවැත්ම පිණිස වෙනස් කරගෙන යන්නත් කියලා උන්වහන්සේ මතක් කළා. දැන් අපි වෙනස් අවශ්‍ය විදියට කරගන්නේ නැහනේ. දැන් ලංකාවේ වස් සමාදන් වෙන්නේ ඉන්දියාවට වහින කාලේ. අද ලෝකෙම වස් සමාදන් වෙන්නේ ඉන්දියාවට වහින කාලේ. ඒක තමයි අන්ධානුකරණ ගතානුගතිකත්වය. නමුත් එහෙම නෙමෙයි, හරියට වස් සමාදන් වෙන්න ඕන එංගලන්තේ හිම වැටෙන කාලෙට. යන්න බෑනේ, පින්දුපාත යන්න බෑ, කටයුතු කරන්න බෑ. වස් සමාදන් වෙන්න ඕනේ හිම කාලෙට. එහෙට හිම අයිනවන වැස්ස, හිම වැස්ස. එතකොට තායිලන්තේ මේ වස් සමාදන් වෙන්න තායිලන්තේට වහින කාලයක් තියෙනවා. ඒ කාලෙට ගලන කාලයක් තියෙනවා, නගර පව යට වෙනවා. ලංකාව වස් සමාදන් වෙන්න ලංකාවට වහින කාලෙට. ඒක තමයි විද්‍යාත්මක බුදුදහම තුල වස් සමාදානය කියලා කියන්නේ. නේද? එහෙම දෙයක් තියෙනවා. විද්‍යාත්මක වස් සමාදානය කියලා කියන්නේ ඒක. කිව්වොත් මේකේ මහත්ඵලයි, මහානිසංසයි, මහා පින් ලැබෙනවා කියලා එහෙම දෙයක් කරන්න පෙළඹෙනවා. පෙළඹිලා අහන දැන් ඔයාට කොච්චර පින් සිද්ධ වුණාද? දන්නේ නැහැ. මීටරේකුත් නැහැනේ බලාගන්න. දැන් කොච්චර පින් සිද්ධ වුණාද දන්නේ නැහැ. තා කොච්චර පින් සිද්ධ කරගන්න ඕනද පින් පිරෙන්න? ඒත් දන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුව අහපු කාරණේ තමයි අර එක බ්‍රාහ්මණයගේ මොකන්ද පොය කරන වැඩේ තේරුම. අර ගඟේ බහැල පව් සෝදනෝනේ. කවුරු හරි කිව්වා මේක බැස්සහම පව් සේදෙනවා කියලා. ඉතින් පව් හොද හොද ඉන්නකොට අහනවා ඔයාගේ තව කොච්චර හේදිලා තියෙනවද? දන්නේ නැහැ සායනහස. බුදුරජාණන් වහන්සේ තව කොච්චර සෝදන්න තියෙනවද? දන්නේ නැහැ සායනහස. සාමයේ මොකද්ද ඔබ කරන වැඩේ තේරුම? හේදිලා තියෙන ප්‍රමාණය දන්නෙත් නැහැ, තව සෝදන්න කොච්චර තියෙනවද කියලා දන්නෙත් නැහැ. ඊට පස්සේ තමයි කිව්වේ එහෙනම් ඉතින් ගෙම්බු මාළුව කොච්චර පව් හොදගෙන ඇද්ද කියලා. ඒක තමයි කියන්නේ මේ ප්‍රඥාව නැති අන්ධහනු කරන සමාජයේ මොන තරම් මිත්‍යාවක ඉන්නවද කියලා කියන්න බැරි තරම්. බුදුහාමුදුරුවරු මේ මුළු මහත් ලෝ රටවල්ම වැට ගහලා කිව්වා සබ්බේ පුතංජන උම්මත්තක කියලා. පිස්සන් කොටුවක් බවට පත් කළා. ඒක අර අපි ඔක්කොම විශ්සු නිසා අර අනිත් කෙනා දිහා ඉතින් වරදවා දකින්නේ නැහැ. නැත්තව එළියට ගිහිල්ලා පාරේ බලන්න වේගෙන් එහෙ මෙහෙ දුවගෙන යන ඔක්කොම දෙන්නේ හරි විශ්සුවක්. පුදුම හදිසියන්නේ තියෙන්නේ. කොහේද දුවනෝ? මොකටද දුවන්නේ? දන්නේ නැහැ. කොහේ දුවනෝ? අනිත් අය දුවනෝ, මාත් දුවනෝ. ඒකයි වැඩේ. ඒ නිසා මුළු මහත් ලෝකයට මේ වචනය හරි හොඳයි. ඒ නිසා මේ පිස්සුවෙන් අවදි වෙන්න පුළුවන්. දුකේ තියෙන ඇත්ත මොකන්ද? දුක්ඛ සත්‍ය. දුකේ තියෙන ඇත්ත තේරුම් ගන්න. සමුදය සත්‍ය, නිදහස් වීමට තියෙන ක්‍රමවේදය, සමුදේ වීමට තියෙන ක්‍රමවේදය ඉගෙන ගන්න. නිරෝධ සත්‍ය, ඒ සියල්ලගේම නිදහස් වීමේ සත්‍ය දිහ ක්‍රමවේදය ඉගෙන ගන්න. ඊට පස්සේ මාර්ග සත්‍ය, ඊට අදාළ කරන මාර්ග ඉගෙන ගන්න. මේ සත්‍ය කියන වචනයෙන් තේරුම් කරලා උත්සාහ කරන්නේ හේතුඵලය. දුකේ හේතුඵලය, සමුදේ හේතුඵලය, නිරෝධේ හේතුඵලය, මාර්ගේ හේතුඵලය කියන පූර්ණව ඒ කාර්තව්‍යයන් හතර තුල තිබෙනා වූ ක්‍රියාවලියේ මනාව හඳුනා ගැනීම. ඒක තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එහෙම නැත්නම් විඳීම හෝ විඳවීම නෙමෙයි. ඒව තුළ වේදනාවට පත් කළ මනුස්සයෝ එද කරන්න බෑ. අපි අය හිතනවා ඒවා කෑලි කෑලි කඩලා බැලුවාම, ඒවා වෙන් කරලා බැලුවාම, කුට්ටි කරලා බැලුවාම දුරු වෙයි කියලා. අර ඒකනේ බැරි තෝරගන්න බැරි විදියට කවලම් කළා. කවලම් කරපු අය ගිහිල්ලා කිව්වේ හරි නිවන වටේ කරගිය ඉන්න අපි වැඩේ සලස්සලා ආවා. සම්මාන පිට සම්මාන ගත්තා ඒගොල්ලන්ගේ. මොකද බුද්ධහම විනාශ කළාට. බුද්ධහම විනාශ කළා ඒ ඇත්ත ගිහිල්ලා සිවුරු අරලා ඒ ගිහියෝ හැටියට මලේ. ඈ තේරෙනව නේද? මොකට මේ අටුවාලියනවද මෙහි තිබුණු බුදුදහමට? අවුරුත් අටුවාලියන්නේ මොකටද අපිට? ඈ අටුවා ටීකා ඔක්කොමත් එක්ක මෙහි තිබ්බේ. අමුතුවෙන් අටුවා ලියන්න කවුරුත් ඕනේ අටුකොස්. මේ ගෙනල්ලා. අටුවා කියලා ගැම්මේ මොකද්ද? අටුවා කොහොම හරි ඔටුවා වෙලා වැඩේ කළා මෙහි ඇවිල්ලා සම්පූර්ණ විනාශ කරලා දැම්මා. ඉතින් එහෙම කරලා අන්න මේ පාදක කරගත්තයි කියන ක්‍රමේ තමයි අර බුදුහාමුදුරන්ගේ ධාතාව පදනම් කරගෙනලු විසුද්ධි මාර්ගය කියන එක ලිව්වේ. ඉතින් විසුද්ධි මාර්ගය කියන එක සම්පූර්ණ ඇතුළේ තියෙන මොකක්ද? තන්නේ කර Hindu භාවනා ක්‍රම ටික. සමසතුලිස් කර්මත්තාන තියෙන. තන්නේ කර Hindu භාවනා ක්‍රම ටික තියෙන්නේ. ඉන්දියාවේ තියෙන උදනම ගිහිල්ලා බලන්න ඔය කාසීන අරමනේ මොකක්වත් දෙන්නේ නැහැ බුදුහාම. ඉතින් ඒක මේ බුදුහාමුදුරන්ගේ ගාථාවක නිර්වචනයක් ලු. අන්තෝ ජටා බහි ජටා ලෝ වා ජටා නම් තමයි ජටා ටික ගැහුවා ගන්නට. අන්තෝ ජටා බහි ජටා කළා ගැට ටික නම් ගැහුවා. එයා ගැට ලිව්වා නෙමෙයි ගැට ගැහුවා. ගහලා ගියා. ඊට පස්සේ එක පොතක් හැංගුවලු ඒ පොත විදියටම තව පොතක් ලිව්වලු. ඒ නිසා එයා හොඳම අටුවාචාර්යන් කියලා ගෙව්වලු. ඒක මහ පුදුම වැඩක්නේ. එහෙනම් බොරුවක් වුණත් කිව්වහම ඊළඟට ඇහුවත් ඒ බොරුවම නේ මනුස්සයා කියන්නේ. ඒකේ මේ මහ ලොකු වැඩක් ඈ. එහෙමත් නැත්තම් හංගගෙන ඉඳලා ඒකම දෙන්න බැරිය. ඒ කිසිදු දෙයක් විද්‍යාත්මක නොවන ආකාරයට කරපු දේ හානිය තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කනත්තල්ල තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මහා ප්‍රඥාවක් තියෙන බොහොම හිමින් ජීවිතේ දිහා බලන සමස්තය පිළිබඳව සාධාරණ විනිශ්චයකින් බලන තමා දිහා බලලා වෙනස් වෙන්න පුළුවන් ඥානවන්තයෙකුට ඇරෙන්න අඥානෙකුට නම් බෑ. තථානුගතික සංකල්පයක් තියෙන කෙනෙකුට බෑ. මොකද මේ සියල්ලක්ම අනිත්‍යයි. ධර්මයක් අනිත්‍යයි, වචනත් අනිත්‍යයි, සියල්ලම අනිත්‍යයි. අනිත්‍ය වූ ධමක අවසාන ඉතුරු වෙන්නේ. සංවේගයට කාරණේ තමයි අද බුදුහාමුදුරුව වැඩම කළොත් මේ ඉන්නේ බුදුහාමුදුරුව නෙමෙයි කියලා එළවන தත්ත්වෙටම බුදුහාමුදුරුව වැරදි විදියට හඳුන්වා දුන්නා. ඈ දැන් ළමේකට ඔයාගේ තාත්තා කියන දැන් සමහර තාත්තලා රටවල් වල ඉඳි තමයි මෙහි මේ දරුව ලැබෙන්නේ ඉඳි තාත්තලා රට යනවා විදේශගත වෙනවා රැකියාවන් වලට. සමහරලා පොඩි දරුවා එනකොට මේ අවුරුදු එකමාරක් දෙකක් විතර වෙලා පොඩි දරුවට තාත්තා ලැබෙන්නේ ඉද්දි රට ගියේ දැන් ඇවිල්ලා ඉන්නේ මෙහෙම. ඒකට පුතාට කියලා තියනවා තාත්තා කියන්නේ මේ වගේ කෙනෙක් කියලා. එතකොට මොහොමද කියන්නේ? ඔන්න තාත්තා මේ සුදු කෙනෙක් කියලා කියනවා. සුදු ගොඩාක් තාත්තා සුදු කියලා. එනෝ බලන්න. ආවහම කියනවා මෙයා සුදු නැහැනේ. මෑ සුදු නැහැනේ. තාත්ත ගොඩාක් උසයි කියන කොහොම යා උස නැහැනේ කියලා එළවණු. එහෙම වෙච්ච අවස්ථා ගොඩාක් තියෙනවා. මේ බොහෝ මාරුයි මේ ඒගොල්ලන්ට තාත්ත කියලා ඒත්තු ගන්නන්න ඒ ළමයට බොහොම අසීරු වෙලා තියෙනවා. ඒ වගේ තමයි දැනුත් අපි බුදුහාමුදුරුවෝ දැන් අපි අඳුනගෙන ඉන්න ක්‍රමයට නෙමෙයි වෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ අපි ඉස්සරහට එන්නේ. ආපු ගමන් අපි කියකු මෙයා ළඟ නෑනේ අර පාත්‍රේ ඈ මේ කෝ මෙයා අර සරප්පු දාගෙන ඉන්නවනේ ඈ මෙයා හරි වේගෙන් කතා කරන කෙනෙක් නේ ඔහොම ඔහොම කියලා ඉතින් සමහරලාට මේ වේ ඒ නිසා සංකල්ප වන්දනාවක් සංකල්ප යාඥාවක් තමයි සියලුම ආගමිකයෝ ළඟ තියෙන්නේ බෞද්ධයෝ ළඟ තියෙන්නේත් ඒක බෞද්ධයෝ බුදුහාමුදුරුවෝයි කියලා හිතාගත්තගෙන බුදුහාමුදුරුවෝ ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝයි කියලා නිර්මාණයක් තියෙනවා නිර්මාණවාදයක් තියෙනවා ඊළඟට අනිත් අය තමන්ගේ ශාස්ත්‍රවරයා කියලා නිර්මාණවාදයක් තියෙනවා. ඒ නිර්වාණවාදයේ තුල තමන් අතරමං වෙනවා. ඒ නිර්වාදවාදයේ තමන් දැඩි කරගන්නවා. ඒ දැඩි කරගත් එකට මල් පූජා කරනවා, යාඥා කරනවා, කෑ ගහනවා, යදිනවා, හූල්ලනවා, ඔක්කොම බාර වෙනවා, ඔක්කොම කරනවා. මොකද්ද? මානසික ප්‍රශ්නේ. අර ඇමරිකානු ශිෂ්‍යයා කියපු දේ තමයි වටින්නේ. සර් දෙයියෝ ඉන්නවකෝත් ඉන්නව නැහැ කිව්වොත් නැහැ. කුඩාම ළමයින්ට ඉන්නවද මොන දෙයියෙක්ද මොකක්වත් නැහැ ඕන දෙයියෙක් දෙන්න බලන්න ඔබලා කට මේ ගුලි කොල්ල කටේ ඔබාගෙන කොල ගෑල්ලක දුන්නොත් දේව රූපය හැබැයි ආ වැරද්දක් කරනවද වැරද්දක් කරන්නේ නැහැ කිසිම වැඩක්වත් පවුද පවු නැහැ බලන්න බුද්ධ රූපයක් දීලා යා ඒක මැද ගිහිල්ලා ඉඳ ගන්න අපි තමයි කියන්නේ ආහා හා පුතේ හොඳ නැහැ හොඳ නැහැ දැන් පුංචි ළමයි ආවහම මේ අපේ පුටුවේ හරි වෙන්න පුළුවන් ගිහිල්ලා වාඩි වෙනවා ඉතින් වරදක්ද කරන්නේ ළමයා? නෑ ළමයා වරදක් කරන්නේ නෑ. ඒක උන්ට තේරෙනව නේද කොහේද වරද වෙන්නේ කොහේද හරි වෙන්නේ කොහොමද ආගම නිර්මාණය වෙන්නේ කොහොමද මේ වැදුම් පිදුම් යාඥාවල් ගොනු වෙන්නේ කියන එක දැන් ඔබට තේරෙන්න ඕන. මේ තමයි සංකල්ප වන්දනාව, සංකල්ප යාඥාව, සංකල්ප මෙහෙයුම. එසා බෞද්ධ සංකල්පයක් වෙන්න බෑ. ඒ සම්මා සංකල්පයක් වෙන්න ඕන. බෞද්ධ සංකල්පයක් වෙන්න බෑ. බෞද්ධ දෘෂ්ටියක් වෙන්න බෑ. බෞද්ධ දර්ශනයක් වෙන්න බෑ. බෞද්ධ ආගමක් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හොඳම වචනය තමයි තථාගත ධර්මය. තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රී සද්ධර්මය සද්ධර්මය තථාගත ධර්මය හේතුඵල නිරෝධය හේතුඵල ධහමක් කියන්නත් බෑ හේතුඵල ධහමක් කියන්න බෑ බුදුදහම හේතුඵල ධහම තියෙන විද්‍යාවේ ඒගොල්ලෝ හේතුවයි ඵලයයි හොයාගන්න නිතරම හැබැයි ඒගොල්ලන්ට තාම හොයාගන්න බෑ හේතුඵල නිරෝධය දැන් ඔය මනෝවිද්‍යාඥයෝ ලෝකෙ පහළ වෙච්චයි නිතරම හේතු පහ ඵලය සාගන සාගන ඒගොල්ලෝ කියලා තියෙනවා මේකයි මනෝ ස්වභාවය මනස ප්‍රතික්‍රියාවලේ මේක කියන කාරණය බුදුජානක හිමිගේ ධර්මය හේතුඵල නිරෝධය ඒ නිසා තත්තාකාරය හෙවත් තථාගත ධර්මය මොකද තත්තාකාරය ස්වභාවිකයි අර පොඩි ළමයානේ පොඩි ළමයා ස්වභාවිකයි පොඩි ළමයට ලැජ්ජ නැහැනේ ඇඳුත් නැතුව ඒ නෝගෑ ළමයි වේවා බිරිමි ළමයි වේ ලැජ්ජ නැහැ. දෙයියෝ නැහැ. කිසිම දෙයියෙක් ලොකුත් නැහැ පොඩිත් නැහැ. ලොකු ශාස්ත්‍රවරු පොඩි ශාස්ත්‍රවරු එයාට නැහැ. ඈ? අඳුම තරමේ විසුගුරු සර්පයෝවත් පොඩි ළමයින්ට නැහැ. එයාට පොඩි සෙල්ලම් බණ්ඩයක් විතරයි දැක්කොත් එහෙම පොඩි ණයෙක් පොළඟේ දැක්කොත් එහෙම නේද? එයාපුරි මේ සෙල්ලම් බාන්නේක් විතරයි. එහෙමනම් මොකද්ද වෙලා තියෙන්නේ? මනෝ විකාරයක් වෙලා තියෙනවා. ලොකු මහත් වෙන්න වෙන්න මිනිස්සු ළඟ ඇති වෙලා තියෙන්නේ මොකද්ද? මනෝ විකාරයක් ඇති වෙනවා. ඊළඟට මේ මනෝ විකාරය තුල තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. දැන් විවාහය තුල වුණත් එහෙමයි. මහත්තුරු හිතනවා බිරිඳ මේ වගේ වෙන්න ඕන කියලා. බිරිඳ හිතනව මහත්ය මේ වගේ වෙන්න ඕන කියලා. එතකොට අපිට සිද්ධ වෙලා තියෙනවා එක එක්කෙනාට ඕන විදිහට අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ස්වභාවිකව ඉන්න පුළුවන් කමක් නැහැ. අරයට ඕන විදිහට ඉන්න සිද්ධ වෙනවා. ඒක තමයි යෂ්ටනේ. ඒක තමයි ගැටලුව. ඊළඟ සංස්කෘතියට ඕන විදියට ඉන්න වෙනවා. මූණ වහන්න කිව්වොත් මූණ වහන්න වෙනවා, මූණ අරින්න කිව්වොත් මූණ අරින්න වෙනවා, නිර්වස්ත්‍රව යන්න කිව්වොත් නිර්වස්ත්‍රවත් යන්න වෙනවා. නිගණ්ඨ දහම උඩට අඳින්න එපා කිව්වොත් දැන් ඒ කාලේ ලංකාවෙත් එහෙම තිබිලා තියෙනවා. උඩට ඇඳලා නැහැ. එක එක කුල වර්ග එහෙම තියලා තිනු කාන්තාව පව උඩට ඇඳලා නැහැ. යට එක විතරයි අඳින්නේ. අඩු කුලේ අයට අඳින්න දෙන්නේ නැහැ. එහෙම එකක් තිබ්බා. විශේෂ අවස්ථාවක් තියෙනවා. එංගලන්තෙත් තියෙන ඔය මේ බ්ලැක් කෝට් එකක් අඳින්න මේ අවස්ථාවක් තියෙනවා. ලයිසන්ස් පාවිච්චි කරන්න ඕනේ. ඒ කාලේ දැන් නම් මං හිතන්නේ නැහැ ඕන කෙරුවා දින පුළුවන්. ඇති එහෙම දෙයක් තිබ්බා. ඒක තමයි සංස්කෘතියක් විසින් මිනිස්සුන්ට කරන බලපෑම. ආගමක් විසින් මිනිස්සුන්ට කරන බලපෑම. එහෙමනම් මේ සියල්ලක්ම එකතු වෙලා ලෝකයේ විද්‍යාවද අවිද්‍යාවද පතුරවන්නේ කියන කාරණේ කාට වුණත් පැහැදිලි වෙන කාරණයක්. දැන් අපි කියන්නේ කෝට් එකෙන් වෙනස් වෙන්න ඕනේ. මේ එහෙම නැත්තම් මේ දාගන්න ආගමික ඇඳුමින් ස්වරූපයෙන් මේක ඥාණයෙන් වෙනස් වෙන්න තියෙන දේ. මේ කරුණු තේරුම් ගන්නවත් එක්කම තමන්ගේ අර ඔළුවේ තියෙන මිත්‍යාව පහ වෙලා යනවා, දුරු වෙලා යනවා. ඒ වෙනුවෙන් තමා තුළ තිබුණු කම්පන වේගයන් තරංගයන් නැති වෙලා යනවා. ඒ නැතිවීම නිසා තමන්ගේ ඔළුවේ තිබුණු හැලහැප්පීම් ගොඩක් දුරු වෙලා යනවා. ඒ කොච්චර දුරු වුණත් අර සම්මුතියට අනුව ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය ඉතින් තියෙනවා. දැන් අපිට දැම්මොත් එහෙම අපේ ස්වාමින් වහන්සේලාට හිටගෙන වතුර ටිකක් බොන්න හොඳ නැහැ කියලා වාඩි වෙලාමයි බොන්න ඕනේ. ඒක මාන ප්‍රශ්නයක්නේ. දැන් රහතන් වහන්සේලා හිටගෙන බොන්නේ නැතුව ඒ කාලේ කොහේ වාඩි වෙලා කො ආසන පනවල තිබ්බද හැමතැනම? ඈ ඈ එහෙම බෑනේ. උන්වහන්සේලාට බාත්รูම් වලම වැසිකිලි කැසිකිලි කරන්න කියලා කිව්වා නම් එහෙම අනේ අපි සුන්දරයි කියලා හිතාගෙන හිටියේ මේ බුද්ධ කාලේ මොහොතක් හිතලා බලන්න කොවක් අත්තිබ්බද වැසිකිලි කැසිකිලි. ඒ ඔක්කොම උන්වහන්සේලා කරේ කොහොමද? එලිමහනේ. මාඛරි වාජනයකට පාත්‍රයට වතුර ටිකක් අරගෙන ඇවිල්ලා තමන්ගේ සමහරලාට මේ පිටිපස්ස හොදගෙන යන්න ඇති. මේ කොහොමද කියලා කියන්න මට ඒක කරන්න විදි ඈ. ඒව නැත්තම් ගඟක් ඇලක් අයිනේ ඒ කටයුතු කරලා ඉවරලා ගඟට ඇනට බහලා ඉවරලා පිරිසුදු කරගෙන යන්න ඇති. කෝ තිබ්බා විසිකලි විසිකලි. අදත් නැති කොට අදත් ඉන්දියාවේ යන මිනිසුන්ට වෙන්නේ එලි මහනේ ඕපන් යන්න. ඉතින් එහෙව් එකේ ඒ කාලේ කෝ තිබ්බා. ඒ නිසා හිතන්න එපා මේ හරි සොඳුරු ලස්සන මේ අපි හිතාගන්න මවාගත්ත නෙළුම් මලක් උඩ වැඩ ඉන්න බුදුහාමුදුරු කෙනෙක් ජීවත් වුණා කියලා. උන්වහන්සේලාගේ ජීවිත අතිශයම දුෂ්කරයි. සමහරලාට අද උන්වහන්සේලාට අග්ගාලා අවදි වෙලා ආවොත් එහෙම අයියෝ මේ ඉන්නේ සරියුත් හාමුදුරුවෝද, මේ ඉන්නේ මොගලන් හාමුදුරුවෝද, මේ කවුද, මේ නිකම් යාචකයෙක් ඉන්නේ කියයි. ඈ අවුවට පිච්චිලා කළු වෙලා ඈ මේ හැම මේ වියලිලා ගිහිල්ලා දෙපා මේ අප්‍රසන්න වෙලා බිම මේ ඇවිදගෙන ගිහිල්ලා ගල් මුල් හැපිලා වේලිලා ගිහිල්ලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන කෙනාද කියලා හිත. අපි බලාපොරොත්තු වෙන්නේ අර පිටින් හරි අපූර්වත්වයේ සොඳුරු බවක පේන දර්ශනයක්. නමුත් එහෙම එකක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා රහතුන් වහන්සේලා දැකිය යුත්තේ නුවණින්ම මිස මේ මසැසින්නම් නෙමෙයි. මසැසින් දකින්න බෑ. නුවණැසින් දකින්න, මසැසින් දකින්න හිතන්නවත් එපා. දකින්න බෑ. බුදුවරු දකින්න බෑ මසැස. ඒ නිසා අදත් බුදුවරු දකින්න පුළුවන්. මොකද හේතුව? බුදුවරු මැරෙන්නේ. නත්ති බුද්ධා නමිංජති. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මිය යන්නේ. අජර අමරයි කියන්නේ ඒක. ජරා මරණ නැහැ. අප අප්‍රමත්තා නමී යන්ති. ප්‍රමාද අප්‍රමාදී කෙනා මී යන්නේ. දැන් ධර්ම අවබෝධය වෙච්ච අයටත් තේරෙන කාරණයක් තමයි මම මැරෙන්නේ නැහැ කියලා. ඒක තමයි ප්‍රධාන ලක්ෂණය. ඒක තේරෙනවා නම් තමයි ධර්ම අවබෝධය තියෙන්නේ. මම මැරෙන්නේ නැහැ. කොහොමද දැරසන්නේ? තමන්ගේ අවමංගල දැන්වීම ගහනවා නම් ගහන්න ඕන. අර ධර්ම අවබෝධය කරගත්ත දවසේම තමයි අහවල්ගෙන මෙත්තෙක් ආයුවලන මිය පරලෝ ගියා කියලා ගහන්න ඕන. මේ නාමික මරණය එතන තමයි සිද්ධ වෙන්නේ. නාමේ අහෝසි වෙන අවස්ථාවක් නේ නාමික මරණය. පුජ්‍යලත්වේ මරණය. ඊට පස්සේ මිය යන්න දෙයක් නෑ. ඒක ස්වභාව ධර්මයේ දෙයක්. ඒක ස්වභාව ධර්මයේ දෙයක්. ස්වභාව ධර්මයට අනුගතව ක්‍රියාත්මක වීම ඒක ක්‍රියාවලියක් නෙමෙයි. හර අපට අදාළ දෙයක් නෙමෙයි. මිය යන්නේ නැත්තම් මොනතරම් වටිනවද? ඒ නිසා බුදුරු මිය යන්නේ. අන්නේ මිය නොයන බුදුහාමුදුරුව දකින්න. ඔයාට බොහෝ දෙනා දැකලා තියෙන මේ මිය ගියපු බුදු කෙනෙක් 2600ක් 2500 ගානක් වෙන මිය ගියපු බුදු කෙනෙක්. බුදුවරු මේ යන්නේ. දැන් ඔයත් බුදුවරු මේ යන්නේ හැගුවා මිය යනවායි කියලා කියන්නේ කොහොමද? කායික ශරීරයෙන් බල්ලානේ. කායික ශරීරේ බුදු කෙනෙක් කොහෙද? කායික ශරීරේ බුදු කෙනෙක් හිටියනම් දේවදත්තටත් පේනවනේ. ඈ මුල් කාලේ අදාසත්තටත් පේන්න තිබ්බනේ. පස්සේ නේ තේරුම් ගත්තේ. එනිසා අමරණීය බුදු කෙනෙක් දකින්න, මැරෙන බුදු කෙනෙක් දකින්න නැතුව. හැබැයි අද කාලේ දකින්න පුළුවන්. ඒ අමරණීය බුදුහාමුදුරු දකින්න පුළුවන්. තමා ළඟ තියෙන ඕන අතහැරීමෙන් දකින්නට පුළුවන් බුද්ධියක්. බුදුවරුන්ගේ ස්වરૂපයට අනුව දකින්නට පුළුවන් ගුණයක් ඔබට තියෙන ඕන. ඔබට ඔබගත් අතීත සංඥාවන් වලින් ඔබේ නිර්මාණවාදය තුලින් ඔබට සත්‍ය දකින්නට බෑ. තථාගත තත්වයට පැමුණුනොත් තමයි බුදුරජාණන් වහන්සේලා පෙනෙන්නේ. ස්වභාවිකත්වයට පත් වුණොත් තමයි බුදුරජාණන් වහන්සේ පේන්නේ. ලිහිල් බවට පත් වුණොත් පමණයි බුදුරජාණන් වහන්සේ පේන්නේ. සියල්ල මුදාහලොත් පමණයි බුදුරජාණන් වහන්සේලා අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ, අවබෝධ කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සම්පූර්ණ මුදාහැරීමෙන්. මොන් මුදාහැරීම කියලා කියන එක කිසි කලක ක්‍රියාවට දාගන්න එපා. ක්‍රියාවකට දාගත්තොත් එහෙම ඒක කර්මකාරකයක් බවට පත් වෙනවා, දෘෂ්ටියක් බවට පත් වෙනවා, සංකල්පයක් බවට පත් වෙනවා, ඒක ආත්මයක් බවට පත් වෙනවා. ක්‍රියාවකින් තොරව මුදා හැරීම කර්ම නිරෝධාය සංවත්තති කියුවේ ඒකයි. කර්ම නිරෝධ කිරීමෙන් තමයි මේ අත්හැරීම සිද්ධ කරන්නේ. කර්මය ඉක්මවන්න, ක්‍රියාව ඉක්මවන්න. ඔබ දුවනවා, මම නතර වෙලා ඉන්නේ. නතර වෙච්ච අඟුලිමාලට කිව්වේ ඔබ තාම දුවනවා, නතර වෙලා හිටියට ඔබ දුවනවා. මම ඇවිදගෙන ගියත් මම නතර වෙලා. බලන්න ඒ තැනින්ම අවදි වුණා අඟුලිමාලට නිවම්මග. එතෙන්දිම දැක්කේ පළවෙනි මාර්ගඵලය දැක්කේ එතෙන්දිමයි. දැන් ඔබලාට අඟුලි මාල්ල ඇහිලි කපන්න නැති වුණා, ගාන කපන්න හැරි දුවනවනේ මිනිස්සු නේද? රස්සාවරු දුවනෝ කියන්නේ ඒකනේ. දුවන දුවන දුවන දුවන දුවන දුවගෙන යනවා, නතර වෙලා හිටියත් දුවනවා. ඒ නිසා කර්මයෙන් නිදහස් වෙන එක පාට මෙයා දැක්කා. ඇත්තනේ නම් මේ අධ්‍යාත්මික දිවීමක් තියෙනවනේ. උන්වහන්සේ ඇවිදගෙන ගියත් නතර වෙලා මේ අධ්‍යාත්මික දිවීමක් තියෙනවා. ඒක පාට එයාට පෙවුනේ මේ අධ්‍යාත්මික කතාවක්. මේක ගැඹුරු කතාවක් කියලා. ඒ අධ්‍යාත්මය තුල බැලුවා ඇත්තනේ නම් මේ දුවනෝනේ මහ යක්ෂයෙක් දුවනෝ හැමතැනම. නතර වෙලා හිටියත් දුවනෝ මනස. මහත් වූ ද්වේෂයකින් මහත් වූ ව්‍යාකූලත්වයකින් දුවගෙන යනවා. ඒකනේ හොඳ හොඳම හොඳ කෙනෙක් නරක කරන්න පුළුවන් කියන්නේ. ඒකනේ ගොඩාක් හොඳ කෙනෙක් හදන දැන් සමහර අය පොඩි කාලේ පොඩි දරුවෝ බොහොම ආදරෙන් කීකරු වෙන්න කියලා හදනවා. හැමෝටම කීකරු වෙන්න ඕන, ගරු කරන්න ඕන කියලා. හොඳයි ඔය කීකරු ළමයා හම්බ වෙනෝ යක්ෂ ගෑණියෙකුට. මොකද වෙන්නේ? සුන්නද්දෝ කියලා. එහෙම නැත්නම් යක්ෂ පිරිමියෙකුට. ඉවරටම ඉවරයි. ඈ ඉරට්ට උඩ තියලා අම්ම තාත්තර නඩු මහරලා සීරම දෙවිවලත් මංකොල්ල ගාලා අවසානයේ ඒ ළමයටත් නොතේරෙන ඒ ළමයේ දේවලුත් කඩා වඩාගෙන අර පැනලා යන මිනිස්සු අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි අර එහෙම කීකරු මෝඩ අය බිහි කරන්න හොඳ නැහැ. අපිට නිතරම කියලා දෙන්න ඕන ස්වයන් තීන්දුව తీරන ගැනීමට පුළුවන් විචක්ෂණශීලී පුජ්‍යලිය නිර්මාණය කරන්න ඕන දහම් පාසල තුල. එහෙම නැතුව අර මෝඩ හැමෝටම වදින යටහත් පහත් වෙන ලදපමණින් සතුටු වෙන ඈ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලහගෙන ඉන්න මෝඩ සමාජ නිර්මාණ කරන්න හොඳ නැහැ. ඉතින් පන්සල දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක කරලා තියෙනවා. ඒ නිසා තමයි වසරකට ගුරු සේවිකාව දසලක්ෂයක් නිර්මාණය වෙනවා. කොහොමද වැඩි? අඳුම තරමේ සරල බුද්ධියක් නැහැ. මේ ලංකාවේ රුපියල් 10,000 වැඩ කළාම එකතු කළාම ලාභයි කියලා. මානසික සැනසෙල්ල ලැබිලා කිසිම කරදරයක් නැතුව තමන්ගේ රට තුල අභිමානයෙන් ඉඳලා හරි ඒක තේරෙන්නේ. සමහරලාට විශාල ඉඩම් තියෙනවා. මේක වටේ අලබතල ටිකක් දාගෙන ගියා නම් මයියකු හැටක් දාගෙන ගියා නම් පොල් ටිකක් ගාගෙන කන්න පුළුවන්. කොහේ හරි පොල් ටිකක් ගන්න. එහෙම දියුණු වෙන්න පුළුවන් රටක්. ඉරට්ට තියෙනවා පොල්. ඉතින් මේක තමයි කියන්නේ. ඒක අක්‍රමවත් වුණා මොනම හරි හේතුවකින්. ඊටකට ඉස්සර තිබ්බා පාරම්පරික වෘත්තීය මට්ටම් තිබ්බා. රැකියා ශාස්ත්‍රයක් ඉගෙන ගත්ත පරම්පරාවේ. එක්කෝ වළං හදන්න, එක්කෝ යකඩ හදන්න, එක්කෝ මොනව හරි දෙයක්. ඒකත් නැති කරා මේ අධ්‍යාපන ක්‍රමය ඇවිල්ලා. අපි ළමයි එවන්න එවන්න එවන්න ඉස්කෝලේට එවන්න එවන්න කිව්වා. ඒ අරගෙන ගියා විශ්වවිද්‍යාලෙට. එතනින් නැස්පැත්ති වෙච්ච මිනිස්සෙක් එළියට දැම්මා. ඒ මිනිස්සෙට රස්සාවක්වත් නැහැ. එහෙමනම් අපිට ධහම තුලින් කරගන්න බෑ කරන්න ඕමනා දේ ධහම තුලින් සිද්ධ වුන්නේ නැහැ. භෞතිකවාදී අධ්‍යාපනය තුලින් කරන්න ඕන දේ භෞතික අධ්‍යාපන ශාස්ත්‍රයෙන් උන්නේ අන්න ව්‍යාකූල වූ සමාජය. ඊළඟට තස්ස මානසිකත්වයක් ඇති ඈ ප්‍රචණ්ඩ මානසිකත්වයක් ඇති සමාජයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මිනිස්සුන්ගේ ආර්ථික தත්ත්වය සැකසෙන්න. මම නම් කියන්නේ අම්මගෙන උඩ දවස් දෙකක් දරුවෝ ඉස්කෝලේ යවුවත් කමක් නැහැ. තමන්ට පුළුවන් නම් ඉදිරි ආර්ථික ගමනක් යන්න තමන්ගේ දරුවට උගන්වන්න පුළුවන් නම් ගෙදර ඉඳලා. දවස් දෙකක් ඉස්කෝලේ යවුවාම ඇති. අනිත් දවස් තුනම තියාගෙන උගන්වන්න තමන්ගේ ව්‍යාපාරික මට්ටමක් තියෙනවා නම් එහෙම නැත්තම් තියෙනවා. ඒ වගේම අපි දහම් පාසලත් තුළ ප්‍රගතිශීලී පෞරුෂයක් අභිමානවත් චරිතයක් දර්ශනයක් චින්තනයක් ගොඩනගන්නේ නැති නිකාම නිකං මේ අඥානය බිහි කරනවට වැඩිය හොඳයි එවැනි දහම් පාසල් වල නොයවයින් එක. යවනවා නම් හරියට දහම් පාසලක යවන්න ඕන අභිමානයක් පෞරුෂයක් ගොඩනගන තැනකට. එහෙම නැතුව පෞරුෂය බිඳ හෙලනවා නම් එවැනි තැනට නොයවෙන්න එක හොඳයි. දහමක් හැටියට අහනවනම් පිරිහෙන දහමක් මනස තුල අහන්න නැතුව නැගෙන දහමක් ගොඩ නැගෙන දහමක් අහන්න. පොතක් බලනවනම් පිරිහෙන පොතක් බලන්න නැතුව දෙලොවම දිනන්න පුළුවන් පොතක් පතක් පරිශීලනය කරන්න. ඒකයි කියන්නේ. ඉතින් තමන්ම බලන්න, තමන් බලාගෙන යද්දි තමන්ගේ මනසට මේක අහගෙන ඉඳි මොකද වෙන්නේ, මේ පොත බලද්දි මොකද වෙන්නේ, මේ ළමයා දහම් පාසලට යද්දි මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ දහම් පාසල තුලින් මොකද වුනේ, මේ සමාජය තුලින් මොකද වෙන්නේ, ළමයාගේ ඇති වෙන වෙනස්කම් බලන්න පුළුවන්. මමගේ මනස තුලත් ඒ වෙනස්කම් බලන්න පුළුවන්. ඒ ප්‍රගතිය දිහා බලලා තමයි තමන් තීන්දුව තීරණ ගන්න ඕනේ. අන්ධයෙකුට කන අල්ලන්න දහමක් නෙමෙයි අපිට උවමනා කරන්නේ, අන්ධ බව දුර්ලන දහමක්. අන්ධ මිනිස්සු ටිකට එහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම යාඥා කරන්න, මෙහෙම ඉල්ලන්න, මෙහෙම වඳින්න, මෙහෙම වැරදි වැඩ නොකර ඉන්න, මේවා හොඳ වැඩ, මේවා හොඳ වැඩ, මේවා වැරදි වැඩ කියලා නම් කරන්න ගියොත් ශික්ෂාවලින් කෝටි කීයක් ඕන වෙනවද? ඈ, වම් අතින් කන්න එපා, දකුණු අතින් කන්න, ඈ කෑම කනකොට තලු ගහන්න එපා, ඇඟිල්ල දික් කරන්න, ඔහොම ඔහොම කියලා දෙන්න ගියොත් එහෙම ඈ කෝටි ගානක් කියලා දෙන්න. එහෙම නෙවෙයි, ක්‍රමානුකූලව ප්‍රඥාව උදා වුණා නම් තලු ගහලා හපල කන එක යනතර කරන හිමි සරි. මොකද මේක හරි අහගෙන ඉන්න කෙනා අප්‍රසන්න කතාවක් දැනනවානේ. ඊළඟට කටේ පුරෝගෙන දෙපැත්තේ හිම්මෙන් කන්න එපා කියලා ඔය ශික්ෂා පනවන්න ඕනේ. ඒක ප්‍රබුද්ධ මානසිකත්වයක් ඇති වෙනකොට තියෙනවා. දැන් ඔය වෙන රටවල් වල මිනිස්සු මේ කාටවත් හිරිහැරයක් කරදරයක් නැතුව ඒ ඉන්නේ, මොකක්වත් ශික්ෂාවක් නැහැ, ශික්ෂාපද නැහැ. ඇයි හේතුව? ප්‍රබුද්ධ වුණා. හොඳට පොතපත කියව, ලෝකේ ගවේෂණය කළා, තමන්ගේ පෞරුෂයක් ඇති කරගත්ත ප්‍රබුද්ධයි. ඒ ප්‍රබුද්ධ මිනිස්සෙක් ළඟ නිතින් මහා ශික්ෂණයක් හට ගන්නවා. ඒක එහෙම මේ ශික්ෂා පද හරේ මෙහි පනවලා හදන්න ඕන දෙයක් නෙමෙයි. ප්‍රබුද්ධ වෙනවත් එක්කම ස්වයං දර්ශනයක් හට ගන්නවා මනුෂ්‍යයාට. ස්වයං විනයක් හට ගන්නවා. අන්න ඒ தත්ත්වයේ මතු කර ගන්නවා මිසක් එහෙම නැතුව මේ අර කරුණ මේ කරුණ එකින් එක උගන්නන්න නෙමෙයි තියෙන්නේ. ඒ தත්ත්වය අපි තේරුම් කරගන්න. දැන් පෞරුෂවත් පෞරුෂයක් ඇති මිනිසෙක් ඉන්නේ කොන්ද කෙලින් තියාගෙන, ඒ නිසා ළමයෝ ඔයා කොන්ද කෙලින් තියාගෙන ඉන්න කියලා කියනවා. කොන්ද කෙලින් තියාගත්ත පමණින් පෞරුෂයක් තියෙන මිනිසෙද මං අහන්නේ? ඈ නෑ, එහෙම වෙන්නේ නෑ. අන්න ඒ වගේ දේවල් තමයි අපි උගන්වලා දෙන්නේ. ඈ එහෙම එඩිතර පුජ්‍යලයක් වෙන්නේ නෑ. ගැඹීර පෙනුමකින් හිටියයි කියලා එඩිතර පුජ්‍යලයක් බවට පත් වෙන්නේ නෑ. ඒසයි අධ්‍යාත්මිකව ඒ ගොඩ නැගින ඉදිතර බව අපි ගොඩ නගා ගන්න උත්සාහ කරන්න ඕන. අපේ නරුවන්ගේ සමාජය තුලත් අපි ගොඩ නැගීම බලාපොරොත්තු වෙන්න ඕන. නිවන අපහසු වන්නේ යතුරු වැරදුනොතින්, එහෙම නැත්නම් මග වැරදුනොතින් පමණයි. නැත්නම් නිර්වාණ ධර්මයේ ඊටාම ලෙහෙසි සරලයි, හරියට නිවැරදි ආකාරයේ ධහම ඔබට ලැබුණොත්. අධ්‍යාත්මයේ විසඳන්න පුළුවන්කම තියෙන්නේ අධ්‍යාත්මික ස්වરૂපය හඳුන ගන්න. අධ්‍යාත්මික ස්වરૂපය තුල තියෙන එකම ස්වභාවය තමයි පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ උපාදාන පහින්ම රැස්වන්නේ දුකයි. මොකන්ද දැනෙන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංකාරේ, විඥාන. එහෙනම් දුක නම් දුක කියලා කතා කළේ වෙන කිසිම දෙයක් නෙමෙයි. මැරෙන එකවත්, කුණු වෙන එකවත්, ගඳ ගන්න එකවත් නෙමෙයි දුක. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය. රූපය කියලා කියන්නේ පිළිකුල් රූපයක් වුණත්, ප්‍රසන්න රූපයක් වුණත්, තමන්ගේ විඥානයේ මත පැහැදිලි වෙන, මැවිලා පේන රටාවක්. ඒකට මිසක් රූපය කියලා කියන්නේ මේ වෙන දෙයකට නෙමෙයි. එහෙම නැතුව බාහිර දෙයකට රූපෙයි කියලා කිව්වනම් ඒක නිරෝධ කරන්න බැහැනේ ජීවිතේටම. මේ සංඥාව තුළ දෙන රූපයක් කියපු නිසා තමයි ඒක නිරෝධ කරන්න පුළුවන්. ඈ ඒකනේ වේදනාව කියලා කිව්වම සමහර අය හිතනවා මේ දනිස්සේ හරේ මේ කකුලේ තියෙන මේ වේදනාව කියලා නෑ. මේක මානසික වේදනාව. මානසික වේදනාව. ඒකට සංඥා කියලා කතා කරා. මේ තියෙන පාරේ තියෙන මේ මේ මේ සංඥා පද්ධති සංඥා කුළුණු නෙමෙයි. සංඥා කියලා කියන්නේ තමන්ගේ සිතට තියෙන වාචික අධ්‍යාත්මයෙන් පැමිණෙන රූප වලින් ශබ්ද වලින් ගන්ධ වලින් පැමිණෙන සංඥා. සංඛාරයක් තියෙන හැම වෙලාවම සකස් වෙලා ගොනු කරලා ගන්න මොනවා හරි සංකල්පයකට වැටෙනෝ, දෘෂ්ටියකට වැටෙනෝ, වචනයකට වැටෙනෝ, ඒ සංකල්පයකට වැටෙන්නේ නැතිව, ඒ සංස්කරණයකට වැටෙන්නේ නැතුව, අතීත දැනුමකට සාපේක්ෂිතව ලෝකය දකින්නේ නැතුව, බෙදන්න විභජනය කරන්නට දෙයක් නැතුව නිරෝධ කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් පංච උපාදානස්කන්ධා දුක්ඛ පහෙන් ග්‍රහණය කරන ඕනම දෙයක් දුකයි. ඒක සුබදේ වුණත් දුකයි, අසුබදේ වුණත් දුකයි. ඇයි දුකයි කියලා කියන්නේ වේදනාවක් තමන්ට ගෙනල්ලා දෙනවා. වේදනාවෙන් දැවීමක් ඇති කරනවා. හිතේ තියෙන එකම දැවීමක් තියෙන්නේ. ඒ දැවීම එයා මේ බලන්න පුරුදු වෙනව නරක විදියට හා සුබ විදියට. ඒකයි තියෙන ස්වභාවය. අර ගොඩාක් ආදරය කරපු කෙනෙකුට ගොඩාම වෛර කරනවා කියන්නේ ඕකයි. අර ලොකුම දැවීමක් පස්සේ ආපු කෙනෙක්නේ බැඳෙනවා කියන්නේ ඒක. යම්කිසි වේදනාත්මක දැවීමක් පස්සේ එනවා. ඊළඟට ඒ වේදනාත්මක දැවීමේ ඒ ගුණයම අනිත් පැත්තට බලන්න පටන් ගන්නවා. වැරදි විදිහට බලන්න පටන් ගත්තට පස්සේ ඊළඟට ඒ දැවීමම ඒ විදියටම ඒ බරටම දැනෙන්න පටන් ගන්නවා. වෛරයක් හැටියට දැනෙනවා. ඒ නිසා තමයි ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති බයං. තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති බයං. චන්නාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ පුතෝ බයං. තණ්හාවෙන් නිදහස් වීම තුළ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මානසිකව හදාගන්න උද්වේගකර භාවන. ඒ නිසා කෙනෙකු තමන්ට පෙම් කරනවා කියලා කියන්නේ ඒ හා සමානව වෛරක්කාරයෙකුත් සම්බන්ධ කරගන්නවයි කියලා හිතාගන්න. තමන්ට කවුරු හරි ප්‍රේම කරනවා නම් පරිස්සම් වෙන්න. මොකද එක්කෝ මලොත් පෙරේතෙක් වෙලා එන්නේ ඉඳයි. එහෙම නැත්නම් ඒ සමානව මෙයා අනිත් පැත්ත හැරිච්ච ගමන් මට වෛර කරන්න ඉඳයි. තේරුණානේ? විශ්වවිද්‍යාලයේ අර දරුවෙක් පිහි පාරවල් 41ක්ද මන් දන්නේ කොච්චරද ගානක් කරලා මැරුවේ ගෑනු ළමයා. කොහොමද විශ්වවිද්‍යාලේ දැනුම? ඈ දියුණුව, සංයමය, ඉවසීම, පෞරුෂය හදපු දේවල් නේද? ඒතකොට මානසික උද්වේග කර භාවයන් මනාව හඳුනගන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන ප්‍රේමය තුල තියෙන්නේ මහා වැඩකට නැති දෙයක්. ඒ නිසා මම කියන්නේ මට මේ සහෝදරයෝ ඥාතිත්වය කියලා මම සලකන්නේ මේ ආර්ය භූමියට පත් වෙන ඇත්තෝ කියලා කියන්නේ ඒකයි. මොකද ඒ ඇත්තෝ තුල මම දන්නවා කවදාවත් ධර්මයේ ඉක්මවා ගිහිල්ලා දෙයක්, ඒ සත්‍යයක්ම වා ගිහිල්ල දෙයක් ඒගොල්ලන්ගේ අධ්‍යාත්මය තුල පිහිටන්නේ නැහැ කියලා. මොකද අර සත්‍යයට ළඟා වීමේදී අසත්‍ය පිච්චෙනවා. ඒකයි ආනන්තරයේ පාප කර්ම කරෙන්නේ නැහැ කියලා සහතිකයක් දෙනවා බුදුහාමුදුරුවෝ. මගේ ආර්ය ශ්‍රාවකයන්ගේ පන්සිල් රකින්නයි කියලා කතාවක් නැහැ. ආනන්තරයේ පාප කර්ම. පන්සිල් කියලා. ඉතින් බොරුවයි කියලා කෙනෙක් හැදුවොත් එම ඕන එකක් බොරුවක්. ඇත්තයි කියලා හැදුවොත් ඕන එකක් ඇත්ත. මේක සුරාපානය කියලා ගැහුවොත් ඕන එකක් සුරාපානය වෙන්න පුළුවන්. මොකද මීපැණි වලත් වෙරි වෙන ගතිය තියෙනනේ. ඈ සීතලටත් මිනිස්සෙක් බොන්න පුළුවන්, වෙදකමටත් බොන්න පුළුවන්. අනිත් එක කසායක් බොනකොට රාදානෝ ඒවටත්. එහෙනම් සුරාපානය කියලා කතාවක් හදන්න පුළුවන් කමක් නෑ. පන්සිල් නෙමෙයි ආන්තරය පාප කර්මය. හෙද්ද වෙන්නේ බොරුවක් සමහරලාට කියන්න පුළුවන් නම් ඒ දේෙන් යහපතක් කරන්න පුළුවන් නම් මං කියන්නේ ඒ දේ අනිවාර්යයෙන්ම කියන්නේ ඈ නන්ද කුමාරයෙක් එක්කන් ගියේ දෙවගණක් දෙන්න කියලා නම් ඉතින් කමන්නේ නෑනේ එයාට තේරෙන දේ තමයි සුරූපී කාන්තාව සුරංගනක් අවශ්‍යයි මට අද විවාහයට බඳ මං ඔයිට වඩා හොඳ එකක් දෙන්න එන්න මං ගන්න ගියොම ඒකටත් රැවටුණා මොකද එයාගේ හිතේ තියෙන්නේ සොඳුරු සොඳුරු ලස්සන ලස්සන ගාන්ධා. ඔයිට වඩා ලස්සන සුරංගනක් දෙන බලනකොට මේ ඊට වඩා සුරංගනක් කියලා කිව්වේ මේ ධර්මය. සද්ධර්මයෙන්ද කිව්වේ එතෙන්දී. ඊට වඩා සුරංගනක් දෙන්නා. ඔයිට වඩා ධනයක් තියෙනවා කියලා පෙන්වයි බුදුහාමුදුරු මේ සද්ධර්මය. ධනේ පස්සේ යන අයට කිව්වෝ ඇවිල්ලා මහාන වෙන ඔයිට වඩා ධනයක් දෙන්න. තේ ආනන්දහාමුදුරු පස්සෙන් ආපු ඒ අර රුඩී තනත්ටටත් කිව්වේ හරි ආනන්දහාමුදුරු දෙන්න මහාන වෙන්න. ආනන්දහාමුදුරු කියලා එතෙන්දි නිර්වචනය කළේ සද්ධර්මය. සද්ධර්මය අවබෝධ කරගත්තට පස්සේ මොකක්වත් උනේ නැහැ කියලා කිව්ව මේ මනෝ භාවයන් වලට රැවටිලා මනෝ විකාරයක් තුල ඉන්නේ කියලා. දැන් බලන්න ඒ කාලේ හැම ගැටලුවක් වෙන්නේ නැති වෙන විදිහට ඒව ලස්සනට බුදුහාමුදුරු විසඳගෙන හිමේ කරගන්න. දැන් අම්බපාලි ඇවිල්ලා මහාන වෙන්න මහාන වුණා. මුළු ඔක්කොම කිව්වේ මේ කොහෙද වැඩකටම නැති ගණිකාවක් ඇවිල්ලා මෙහෙ මහාන වෙලා මේ හාමුදුරුවෝ නරක කරානේ. ඈ මම කියනවා බුදුහාමුදුරුවෝ මට එහෙම මේ නරක මිනිස්සු ගැත මිනිස්සු නේ මගේ ළඟ අඟුලිමාල්ලක් තියෙනවා අම්බපාලිල්ලක් තියෙනවා විසාකාවලක් තියෙනවා ඔක්කොම ටික ඉන්නවා ධර්මයට ආවට පස්සේ ඒ ඔක්කොම ගැති අහෝසු වෙලා ගිහිල්ලා එකම ලක්ෂණයක් හට ගන්නවා. ධාර්මික ඥානයක් දර්ශනයක් හට ගන්න එතන ඉඳලා මේ මිනිස්සු වෙනම කණ්ඩායම. එතකොට අර කලින් හිටපු අඟුලිමාල්ල නැහැ. ඒ නිසා ධර්මසේනාව එක විදියක්. ඒ නිසා ඒ ධර්මසේනාවේ ඉන්න පිරිස තමයි ඇත්ත වශයෙන්ම මේ ඥාතිත්වය. ඒ ධර්මයේ ඥාතිත්වය දකින්න මම දකින්නේ අර පිටින් ඥාතිත්වය නෙවෙයි පිටින් නෑයෝයි කියලා ඉන්න කට්ටිය නෑයෝද කියලා හිතෙන්නේ හිතනවා. බලන්න සමාජයේ තමන්ගෙම සහෝදරයෝ අතර ගහමරා ගන්නෝ ඉතාම පොඩි මුදලට දේපලට ඉඩම් කඩම් බෙදා ගන්න. ඒ නිසා මගේ සහෝදරයෝ කියලා මනන සලකන්නේ ඇත්ත වශයෙන්ම කුසින් උපදිච්ච අය නෙමෙයි ධර්මයෙන් උපදිච්ච අය. මොකද මගේ සහෝදරයර හරි ලෝභ ද්වේෂ මෝහ වලින් මුලාවකටපත් වුණොත් එහෙම මේ මිනිස්සයා කොහොමද ක්‍රියා කරන්න කියලා මට හිතා ගන්න පුළුවන්. ඒක තමයි මුලාව. ඒක දේ තේමයි. ඒ නිසා ඔය ඇතු ළඟ හරි ඒ gedare ඉන්න පුතජන භාවයක් සහිත කෙනෙක් එක්ක කවදාවත් මේ ක්‍රියා කරන්න උත්සාහ කරන්න එපා. මේ තමන්ගේ අර විවෘත මනසේ ඔබ තේරුම් කරගන්න මම මේ වැඩ කරන්නේ බැඳගෙන ගවයේ එක්ක. මොකද ගවයේ කොච්චර හීලෑ වුණත් නිතරම හොරහැෙන් බලබලා බලබලා යන්නේ මොකෝ කොයි වෙලාවෙ යන්නද ඒත් දන්නේ නැහැ. තේරුණානේ? එසා යත් ආරක්ෂා වෙන්න ඕන අපිත් ආරක්ෂා වෙන්න ඕන කියන අදහස. ඒ නිසා පූර්ණ විශ්වාසය දෙන්න එපා කවමදාකවත් පුතජන මනසකට. පුතජන මනස හරි ඉක්මනින් වෙනස් වෙනවා. ආනන්තරේ පාප කර්මයකට උනත් පෙළවෙන්නට පුළුවන් අවකාශය ඒ පුතජන මනසක් ඇතුළේ තියෙනවා. ඒ නිසා හරි භයානක තත්ත්වයක් තියෙනවා ඒ තත්ත්වය තුළ. එහෙම දේවල් තියෙනවා. විශ්වාසයේ තියන්න පුළුවන් සද්ධර්ම අවබෝධයෙන් පත් වූ අයකු පමණයි. ලෞකිකත්වයේ ඉක්මවාලෝ ලෝකාත්තරත්වය අත්දකින්නා වූ අයකු පමණයි. ඔහු සත්‍ය දකිනවා. ඔහු අර දැඩි කරගෙන නැහැනේ, දෘෂ්ටි දැඩි කරගෙන නැහැ. සංකල්ප දැඩි කර පුහුදුන් ජීවිතය කියලා කියන්නේ දෘෂ්ටි දැඩි කරගෙන. ආගම කොළුවට දැම්මොත් ඒ ආගම දැඩි කර ගන්නවා. ජාතියක් ඔලුවට දැම්මොත් දැන් අපි සිංහල අයට හිතනවා අපි සිංහලු කියලා හිතන එක හරි කියලා. එතකොට අපි සිංහලුන්ගේ පැත්තෙන් බලලා හරි අපි ඔව් සිංහලනේ. ඊළඟට අපි කියනවා ඒගොල්ලෝ දෙමළු කියලා හිතන එක වැරදි කියලා. තාසෙම්ම කියතොත් අපි දෙමළුයි කියලා හිතන එකත් කෙනෙක් වැරදි, සිංහලුයි කියලා හිතන එකත් වැරදි, අපි මුස්ලිම් කියලා හිතන එකත් වැරදි, අපි කතෝලිකයෝ කියලා හිතන එකත් වැරදි, අපි Hindu කියලා හිතන එකත් වැරදි. එහෙම දෘෂ්ටියක් දැරිගන්න එක වැරදි. අපි බෞද්ධයෝ කියලා දෘෂ්ටියක් දැඩි කරගන්න එකත් වැරදි, අපි මුස්ලිම් කියලා දැඩි කරගන්න එකත් වැරදි, අපි ක්‍රිස්තියානි Hindu කියලා දෘෂ්ටියක් දැඩි කරගන්න එකත් වැරදි. තේරෙනවනේ? කොටින්ම කියනවනම් අපි මිනිස්සු කියලා අපි මිනිස්සුයෝ කියලා දැඩි කරගන්න එකත් වැරදි. දැන් මිනිස්සුයෝ කියලා දැඩි කරගත්ත අය මොකද කරන්නේ? ඔය චීන ජාතිකයෝ. අපි මිනිස්සුයෝ. ඒ නිසා අපිට ඔක්කොම සතු ටික කන්න පුළුවන් කියලා ඔක්කොම සතු කනවා. අපි මිනිස්සුයෝ. ඈ චක්‍රයක් හදලා දිනවා. ඒ ජීවන චක්‍රය මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා කවුරු හරි එකක් ඇඳලා ඉතිහාසෙ. ඒගොල්ලෝ කියලා තියෙනවා මේ අපිට ඔක්කොම කන්න පුළුවන් කියලා. කැර පොත්තේ කූණෙක්වත් තියන්නේ පණුව පව තමයි කනවා. ඒක ඇත්තටම හොඳ නැති වැඩක් ඒක. මොකද දන්නවද ඒ සත්ව ආහාර එහෙම ගැනීමෙන් සත්ව ගුණ සත්ව ඥාන ශරීරගත වෙනවා. සත්ව ඥාන සත්ව ගුණ ශරීරගත වුණොත් එහෙම සතුන්ගේ මානසිකත්වයට පත් වෙනවා. හරක් මස් වැඩිපුර කණායි ටික කාලයක් යනකොට නිකම්ම හරක් ගඳකුත් ඒ වගේම හරක් චරිතේකුත් ඒගොල්ලෝ නෙතුල නිර්මාණය වෙනවා. කුකුල්ල දිගටම කන කෙනෙක් ළඟ කුකුල් චරිතයක් කුකුල් ලක්ෂණයක් මේ නිර්මාණය වෙනවා. ටික කාලයක් ගියාම අඬලාන්න උනත් පුළුවන්. අහෝ ඒව තත්ත්වයක් ඇතේ. ඒ බොරු නෙමෙයි. දැන් අර එක මිනිස්සෙක් මේ කොටි මස් වගේක් කාලා අමුවේ පුච්චගෙන වගේ කාලා මේ ඒ මිනිස්සේ එක පාට අර කොටියා වගේ ආවේශ වෙලා මිනිස්සුන්ගේ ඇඟට හපා ගන්න පැනලා. ඒකට හේතුව අර අර මස් වල තිබුණු ඥාන ශක්තිය එක තියෙන මොකක්ද? එයාගේ මුළු ඇඟේම තියෙන නලියන ගතියක් අර හපා ගන්න මරාගෙන ගන්න පයින් ගතියන්නේ තියෙන්නේ අරක ඇඟට ආව ඥාන වශයෙන්. ඒ නිසා ඒ වගේ සත්ව මාංශවල අධික ලෙස මේ බැහි වෙලා ඉන්න අය ළඟට ගියාම නිකන් පරිස්සමෙන් ඉන්න හරක් මස් කන කෙනෙක් ළඟට ගියාම මූ කොයි වෙලায় අල්ල දායි දන්නේ නැහැ කියලා පරිස්සමෙන් ඉන්න ඕන. යන් වැඩත් එහෙම වෙනවා. අස්සාන තස්ස වඩන්ති පඤ්ඤා තස්ස නවද්දති. නේද? කියලා බලන්න. අපිත් සමහර වෙලාවට හිතනවා මේ ඇඩර රුවට උසට මහතට හරි ඇන්සන් විදියට ඇඳලා හිටියා මොලේ ඇති කියලා. අට්ටු වල බැලුවා මහපුස් කොට. ඈ චින්තනයේ දර්ශනයේ දිහා බැලුවාම තාම ප්‍රාථමික ළමයිගේ මන මානසික මට්ටමක් තියෙන. සම ප්‍රඥාව දියුණු වෙන්නට කටයුතු කරන්න ඕන. අර වගේ දෘෂ්ටිගත වෙන්න එපා. ගති විමුක්ත. ගති විමුක්ත කියලා කියන්නේ මොනව ගතියක්වත් නැහැ. සියලුම ගති වලින් නිදහස් වූ කෙනෙක්. කියන්නේ ඔබ කවුද කියලා ඇහුවොත් මා කිසිවෙක් නොවේමි කියලා කියනවා. මා කිසිවෙක් නොවේමි. හැම මොහොතකම කිසිවෙක් නොවි කටයුතු කරන්න. කිසිවෙක් නොවි ඔබ අනිත් අයට පිළිතුරු සපයන. එතකොට ඒගොල්ලන්ට ඒ පිළිතුරු බාර ගන්න සිද්ධ වෙනවා. කිසිවෙක් වි පිළිතුරු සපයන්න ගියාම තමයි කියන්නේ ආ ඒක ඔයාගේ දෘෂ්ටිය. ඒක ඔයාගේ දැක්ම. ඒක ඔයාගේ හැකියාව. මෙතන ඉඳන් කිසිවෙක් නොවි ඒකට පිළිතුරු සපයනකොට එයාට කියන්න පුළුවන් කමක් නැහැ නුවණින් බලලා. ඒක ආගේ දෘෂ්ටිය කියලා. මොකද අපි මතයක් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි ඉදිරිපත් කරන්නේ ස්වභාවික తত্ত্বය. එතන තියෙන ස්වභාවික తত্ত্বය. අපිට නිහඬ වෙන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන්. පරාජිත වෙන්නත් පුළුවන්, දිනන්නත් පුළුවන්. දිනීමවත් පරාජිතවත් නිහඬ බවවත් හඳ නැගීමවත් මම නොවේ නම් ඒ තුල තිබෙන්නේ කිසිවෙක් නොවීමේ ගුණය. නේද? දැන් මේ දහම වුණත් ප්‍රතික්ෂේප කළාම අපිට hina වෙලා ඉන්න පුළුවන් මොකද? මේ අපිට උමනාවක් නෑ ඔයාලට මේක කියලා දෙන්න. ආඩේ පාන අනිසාදු ප්‍රතික්ෂේප කරන්න. මේක වැරදි. අනිසාදු. ආඩ වැරදි කියලා හිතනවා වැරදි වෙන්න පුළුවන්. ඒකට හේතුව අපි මේක ග්‍රහණය කරගත්ත දහම නොවන නිසා. ඉතින් කැමති කෙනෙකුට එන්න දකින්න කැමති කෙනෙකුට ප්‍රතික්ෂේප කරා. ඒ නිසා බුදුහාමුදුරුවෝ හොයාගෙන හොයාගෙන ගිහි ප්‍රඥාවන්තය මේ දහම අවශ්‍ය කරන අය විතරයි. එහෙම නැතුව ධර්මය අනවශ්‍යයි හොයාගෙන යන්නේ නැහැ. බෞද්ධයෝ වේවා අබෞද්ධයෝ වේවා කවුරෝ කාටවත් අපි කියන්නේ මේක බලෙන් මේක මෙහෙම වෙන්න ඕනේ කියලා. කැමති විදිහේ කරගෙන යන්න පුළුවන්. හැබැයි ඔබ කරන දේට අනුව ඔබට විපාක හම්බ වෙනවා. ඔබ කරන හැමදේම ඔබේ මනස මතක තියාගෙන ඉන්න ඒ විදිහේම ක්‍රියාවලියක් ඔබට සලසල දෙන්න පටන් ගන්නවා. මානව දහමට පිවිසියොත් එහෙම මේ කිසිම මිනිස්සෙක් කවමදාකවත් පවුකම් කරන්න යන්නේ නැහැ. ලෝකෙට ආවඩක් කරන්න යන්නේ නැහැ. මොකද ඒ ප්‍රබුද්ධ පෞරුෂයකින් හැවි පුජ්‍යලේ බවට පත් වෙන නිසා. එහෙනම් අපි හැමදෙනා මේ සද්ධර්මයේ තුලින් ලබා ගන්න ඒ ආර්ය ලෝකෝත්තර නිහඬ බව තුල ටික වෙලාවක් සංසුන්ව වාසය කරමු. ඒ සම්මා සමාධි ගුණයට ඥාතිකම් කියලා සිටින්න පුළුවන්කම ලැබෙන අවබෝධයෙන් පස්සේ ඊට පස්සේ තමයි භාවනාව ආරම්භ වෙන්නේ එතනින් පස්සේ. ඊට මෙහා තියෙන විදර්ශනා මාර්ගය. අවබෝධයටපත් වුණාට පස්සේ යා දන්නවා තමන්ගේ මනස පිහිටුවා ගන්න ඕන ක්‍රමය, පවතින ඕන ක්‍රමය. නමුත් ඒ අවබෝධාත්මක ගුණේ ඉඳගෙන අපිට මේ බාහිර ක්‍රියාකාරකම් කරන්න බෑ. එතකොට අපි එනෝ බාහිරයට එනවා. නමුත් ඒක දර්ශනයක් වශයෙන් තියෙනවා. නමුත් බාහිරයට ඇවිල්ලා අපි වචනෙට වචනේ විදියට හුම්කම් දෙනවා, වචනේ විදියට විඳිනවා. අපිට ආයාසයෙන් හරි ඒක කරන්න සිද්ධ වෙනවා. එහෙම සිද්ධ කරලා ඊළඟට ඒ ටික ඊළඟට ලේවල ශරීරේ මොලේ ටිකක් ගෑවිලා පවතින පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් සවලකින් රත්තරන් අයින් කළොත් රත්තරන් ටිකක් ගැහෙන ගෑවිලා තියෙන සවලක. කුණු අයින් කළොත් කුණු ටිකක් ගෑවෙන සවලක. ඊළඟට ඇස් දෙක පියාගත්තට පස්සෙත් එයාට අර සවල තුල ගෑවුණු දේවල් ටික තවන්ට විඳින්න සිද්ධ වෙනවා. හැබැයි ඒකට කරන්න දෙන්නේ අපි ඒකත් එක්ක ඝෂ්ඨණේ වෙන්නේ නැතුව ඒ වේගයට අපි ඉඩ දෙන්න ඕන. දැන් ගියර් එකක ගිහිල්ලා නියුට්‍රල් දැම්මහම තව වේගෙන් දුරක් යනවනේ. හැබැයි අපි ගියර් එකකට දාපු නැති නිසා මොකද වෙන්නේ? ඉස්සරහට ගිහිල්ලා නිවිලා යනවා. ඒ නිසා ඇස්තික පියාගත්තකම නතර වෙන්න ඕනේ කියලා හිතන්න එපා. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් දාර ජීර් එකට දාගෙන අසකරණාසයේ දිව ශරීරය වලට දාගෙන ජීර් එකේ ඉස්සරහට යනවයි කියන එක නතර කරපු ගමන් ඊට පස්සේ වේගයක් තියෙනවා. හැබැයි ඒ වේගෙට ඉඩ දෙන්න. තමන්න ඒ වේගෙට ඉඩ දෙන්න. ඒ වේගෙත් එක්ක අමනාප වෙන්න එපා. ඒක තමයි ස්වභාවය. ඒ වේගයට යයි, ඒ වේගෙට ගිහිල්ලා නතර වෙයි. බයිසිකලෙත් එහෙම පාගල තහරියමත් ඒක ටික දුරක් යනවා. ගිහිල්ලා තමයි වේගය සම්පූර්ණ නතර වෙලා ඒක අර නතර වීම කියන එක ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒ ඉගෙන ගත්තට අපි බාහිර කටයුතුත් එක්ක යෙදීම නිසා අර වේගයක් හට ගන්නවා. ඒ වේගය සංසුන් වෙන්නේ ඉබේ ඉඳ හරින්නේ. ඒ වේගයත් එක්ක ඒක හොඳ වේවා නරක වේවා මොන වේගයක් තිබ්බත් ඒකත් එක්ක කලබල නොවී ඉන්න තැන ඔබට ශාන්තිය උදා වෙනවා. මොකද අපි පුරුදු කරගෙන තියෙන්නේ අරමුණු ගන්න, අරමුණු මතක තියාගන්න, විනිශ්චය කරන්න, ප්‍රබේධනය කරන්න ඔය තියෙනවා. ඊළඟට තවත් ඉස්සරහට අර පුරුදු නොවිච්ච ගුණේ හේතුවත් පදනම් කරගෙන යම් ආකාරයක මේව ඩිංගක් ඇලි ගලි ඉන්න බලන ස්වභාවයක් උත් තියෙනවා. ඒ ස්වභාවයත් අපි මේ තේරුම් අරගෙන අර ස්වභාවයට ඉඩ දෙන්නට ඕනේ. එතන ඉඳලා තමයි අර ගං ඉවුරේ ඉඳගෙන ගඟ දිහා බලාගෙන ඉන්න පුජ්‍යලය වගේ. එහෙමත් නැත්නම් සතිපට්ඨානෙ සඳහන් කරනවා වගේ අර මුරකාරයෙක් වගේ. එයා ඉන්නවා. එයා එන මිනිස්සුත් දකිනවා, යන මිනිස්සුත් දකිනවා. එයා කලබලයක් නැතුව එතන බලාගෙන ඉන්නවා. ඉතින් මුරකාරයෙක් කියන යම් කිසි සරල උදාහරණයක් ගත්තේ ඒකයි. අර ගඟ දිහා බලාගෙන ඉන්නා වගේ කියලා අදහස් කරෙත් ඒකයි. තමන්ට එතන පුළුවන්කම තියෙනවා කලබලයක් නැතුව ගේට්ටුවක් ළඟ ඉන්න මිනිස්සෙක් අර එන යන මිනිස්සු සියල්ල දකිනා වගේ නිහඬව කටයුතු කරන්න. මෙහෙවන්න යන්න එපා. මනස මෙහෙයවල කවදාවත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. මනස දෙඩි වෙන කුරිරු වෙන මෙහෙවන්න ගියොත් කුරිරු වෙන. දෙඩිව ආගමක් එබ්බුවොත් එහෙම මොකද වෙන්නේ? කුරිරු වෙනවා. දෙඩිව ජාතිවාදයක් එබ්බුවොත් මොකද වෙන්නේ? කුරිරු වෙනවා. දෙඩිව දෘෂ්ටියක් එබ්බුවොත් මොකද වෙන්නේ? කුරිරු වෙනවා. ළමයෙකුට ඉගෙන ගන්න කියලා හරි දෙඩිව තරවටු කළොත් එහෙම මොකද වෙන්නේ? මනසින් වැටෙනවා. එහෙම නැත්නම් පිස්සෙක් වෙනවා. මොනවා හරි දෙනෙක් වෙනවා. එනිසා කිසිම ආකාරයක මෙහෙයවීමක් අවශ්‍ය කරන්නේ නැහැ. මම ඒ කතාව කිව්වේ විශේෂයෙන් අවබෝධය ලැබපු පිරිසට මනස සැහැල්ලු වෙන කෙනා. අනිත් ඇත්තෝ මේ සද්ධර්මය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න මහන්සි වෙන්න ඕනේ. මොකද්ද අකාලිකත්වය? මොකද්ද නිරෝධය? මොකද්ද පංච උපාදානස්කන්ධේ නිරෝධය? පංච උපාදානස්කන්ධේ ක්‍රියාවලිය ලෝකෝත්තරත්වය නිතරම වටහා ගන්න, තේරුම් කරන්න ගන්න උත්සාහවත් වෙන්න ඕන. මම හැටියට තමා තුළ සිටගෙන ඉන්න තාක්කල්ම තමන්ට අර ලෝකෝත්තර සම්මා දිට්ඨිය, සම්මා සංකප්පේ, සම්මා වාචා, කම්මන්තා ජීවායාම, සති සමාධි වල තියෙන ගුණේ රසය ලබන්න බෑ. එයාට නිතරම පේන්නේ මට පේනවා, මට හැඟෙනවා, මම දන්නවා, මම දන්නේ නැහැ කියලා. මමත්වයේ රසය තමයි පුහුදුන් අයට තියෙන්නේ. ලෝකෝත්තර රසය තමයි සද්ධර්ම අවබෝධය කරගන්නට තියෙන්නේ. පුහුදුන් කෙනෙක් ජය ලබන්න හදන්නේ මමත්වයේ. ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ජය ලබන්න හදන්නේ ලෝකෝත්තර ධර්මයෙන්, එහෙම නැත්නම් අතහැරීමෙන්. අල්ලා ගැනීමෙන්, පෙරලාගෙන යැනීමෙන්, අනිත් කෙනාව යටපත් කිරීමෙන් තමයි ජයග්‍රහණය කියලා හිතන්නේ පුහුදුන් අය. අපිට පුළුවන් අතහැරීමෙන් hina වෙලා ඒක දිහා බලන්න. අපිට පුළුවන් අපි ඉස්සර ඕනම කෙනෙක් පඬිතෙක් කරවන්න, ඕනම කෙනෙක් ප්‍රඥාවන්තයෙක් කරන්න, ඕනම කෙනෙක් ඥානවන්තයෙක් කරවන්න අපිට පුළුවන්. අපි ඉස්සර අපිට පුළුවන් ඕනම කෙනෙක් මේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලේ බවට පත් වෙන බලන් ඉන්න. හැබැයි ඒකාභිමානයක් තියෙන ඕනම කෙනෙකුට තමාව ඥානවන්තයෙක් කියලා හිතනවා වුණත්, ශ්‍රේෂ්ඨයෙක් කියලා හිතන වුණත් අයිතියක් තියෙනවා. හැබැයි කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. අනිත් අය අඥානයි, අනිත් අය මෝඩයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. තමන් ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න අයිතියක් තියෙනවා. ඒකයි. ඒක නැ අපි යංගිසි මෝඩයි කියලා කතා කරන්නේ, අඥානයි කියලා කතා කරන්නේ පුජ්‍යලයක් ගැන නෙමෙයි, ස්වභාවයක් ගැන. පුජ්‍යලයකට අපි කියන්නේ කවදාවත් ඔබ මෝඩයි කියලා කියන්නේ. ඒකට හේතුව මෝහයෙන් ඉන්න කෙනෙකු කවදාවත් මෝහය තේරුම් ගන්නේ නැහැ. මෝහයෙන් ඉන්න කෙනෙක් මෝහය තේරුම් ගන්නේ නැහැ. ඒකයි හේතුව. මමත්වයේ ඉන්න කෙනෙක් මම වැරදි කියන්න කවදාවත් සූදානම් නැහැ. ඒ නිසා සොයන් විවේචකයෙක් බවට පත් වෙලා තමන් තමනුත් වැරදි කියලා තමන් තේරුම් ගන්න පුළුවන් උජ්ජලයේක්ම තමයි ඒකාන්ත වශයෙන්ම මේ සද්ධර්ම අවබෝධය කරන්නේ. තමන්ගේ පාරම්පරික ආගම කරපින්න ගත්ත කෙනෙක් නෙමෙයි. උදේ බලන්න ඉදිරියේදී ලෝකයේ ඔය ආගමික දේවල් ඔක්කොම ලේබල් හැටියට නිකන් කුළුණු හැටියට ගොඩනැගිලි හැටියට තියෙයි. මිනිස්සු ඊට වඩා දහමකට යනවා. දැනටත් ඒ ගුණේ මතු වෙලා තියෙනවා. ඒසා ආගමික පූජකයන්ට මාර වැඩක් වෙන්නේ. ආගමික පූජකයොත් මේ දර්ශනයට පත් වෙලා අරව ඔහේ නිකන් ගොඩනැගිලි බවට පත් වෙන්න අරනවා. ඒක නිකම්ම නිකන් ලාංඡන විතරයි. නිකම්ම නිකම් කොඩි විතරයි. මේ මිනිස් හිතේනේ තියෙන්නේ පාටවල් වර්ණවල් ભેද ලාංඡන නේ අර ලාංඡනේ ඉස්සර කරගන්න මේ ලාංඡනේ ඉස්සර කරගන්න තියෙන එක. තේ බෞද්ධයෝ තේරුම් අරගෙන තියෙන විදිය වැරදි. මොකද හේතුව ඒගොල්ලෝ තමන්ගේ ලාංඡනේ නැති කරගන්න අනිත් ලාංඡනවලට එන්න දීලා. එහෙම නෙවෙයි සමස්තයක් හැටියට සියලු දෙනාම මේ ධර්ම තේරුම් කරගන්න ඕනේ. එහෙම නැතුව අර පාගනායට පෑගෙන එක නෙමෙයි. පාගනායට පෑගෙන එක නෙමෙයි ශ්‍රේෂ්ඨත්වය. පාගනායට පාගන් නැතුව ඉන්න කියලා උගන්වන්න ඕන. සාධාරණත්වයක් ලෝකෙ ඊට ගන්න ඇති කරගන්න ඕන. සංවේදීතාව තියෙනවනේ. ඒස ප්‍රතිචාර දක්වන්න පුළුවන්. හැමදේම ඉවසන්න ඕමනාවක් නැහැ. නියඬව ඉන්න දෙයට නියඬව ඉන්නත් පුළුවන්. කතා කරන්න ඕන දෙයට කතා කරන්නත් පුළුවන්. අර සීමාවක් නැහැ. ඒ වගේම අපි තේරුම් කරගන්න ඕන අපිට තියෙන දේ තේරුම් වෙන කතාව වෙනම එකක්. පුජ්‍යලේකුට මේක තේරුම් යන්නේ කොහොමද කියලා තේරෙනවා. සමහර අය ඉන්නෝ ඉතාලම හොඳින් සංසුන්ව කතා කරා මේක හොඳට තේරෙනවා. එයාගේ මාධ්‍ය සංසුන් මාධ්‍ය. සමහර අය ඉන්නෝනේ සංසුන් කතා කරුත් අපි මෝඩය ගන්නට දානවනේ. ඒගොල්ලන්ට තියෙන හරි වේගවත් වචන විලාශයක් තියෙනවා. එයාම කතා කරන විලාශය අපිට තේරුම් ගන්න ඕන. එයාගේ මොනතරම් වොයිස් මේ බැලන්ස් එකක් කොච්චර හුස් පහත් කරනවද කියලා අපිට යතේ. අන්න එයාගේ ඉන්නේ වොයිස් කට් එකටම අපි ගැළපෙන විදිහේ කට් එකකින් තමයි අපි යාව කට් කරන්න වෙන්නේ. නැත්නම් බෑ. ඒ දේරුම් කරලා දෙන්න ඕන. ඒ විදිහටම තමයි. දැන් දවසක් පොජ්ජලේ ওই විවිධ ආගම් වලින් පුරුදු කරලා එන කට්ටිය ඉන්නවා. කෙනෙක්ව අසීරුවටපත් කරන්න පුළුවන් විදිහේ ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මෙහෙම ප්‍රශ්න අහනවා අහලා නෑ මං ඒක නෙමෙයි කිව්වේ කියලා ඉවරලා ආයෙ විග්‍රහ කරනවා. ආයෙ ප්‍රශ්නේ කියලා ඉවරලා කියනවා නෑ නෑ මම ඒක නෙමෙයි අදහස් කරේ කියලා ආයෙ කියලා මෙහෙම කළා. අර මේ අරයට ඇඟෙවෙන්න ඉඩ හරිනෝ මේ ඔයාට මොකුත් කියන දෙයක්වත් තේරුම් ගන්න බැරි කෙනෙක් කියලා අඟවන්න පුළුවන් වෙදී ප්‍රශ්න අහන මාදලියක් ওই තර්ක ශාස්ත්‍ර ක්‍රමවේදයන් වල මිනිස්සු යටපත් කිරීම සඳහා යොදා ගන්න ක්‍රමයක් ඉන්නේ. ඉතින් ඕනි පුජ්‍යලෙක් ආව මගේ ළඟට. දැන් එයා ආවේ මාව මොඩේ බවටපත් කරන්න නේ ආවේ. දැන් මේ විදියට තුන් වතාවක් ඇහුවා. දැන් හතරවෙනි වතාවත් අහනකන් ඉඳලා මේ ප්‍රශ්නේ වෙනත් විදියකට මම කිව්වා තමුනාසේ මම මොඩේක් නේ. ප්‍රශ්නයක් අහන්න බැහැ තියෙන විදිහට කියලා ඉවර මේ මිනිහට මම කිව්වා. කිවරවසේ මිනිහා ඩිම් වෙලා දැන් බලන් ඉන්නවා. දැන් එයා ඒකට උත්තරයක් හොයාගෙන ඇවිල්ලා නැහැ. ඒ වගේ ප්‍රතිචාරයක් ලබා දුන්නොත් මොකද්ද දෙන උත්තරේ කියලා ඔකත් නැහැ. දැන් වෙන ඩිම් වෙලා බලාගෙන ඉන්න. දැන් මට පේනවා මෙයා මේ ඇව්වේ මාව අපහසුතාවයටපත් කරන්න කියලා. මං කිව්වා ප්‍රශ්නයක්වත් තේරෙන විදිහට කෙනෙක්ගෙන් අහගන්න බැරි මම මොඩේක් නේද කියලා. දැන් බලන්න එයාව මට තල්ලු කරන්න හැදපු දේ මං හරවල ගිල්ලෙව්වා ඒක. හන්දන ගිල ගන්න ගියා. ඔන්න ඕකයි වැඩේ අර එක එක න්‍යායන් ඔස්සේ පිවිසෙන්නට තර්ක කරන්නට එන අයට සිද්ධ වෙන දේ. ඊළඟට තව තර්ක ශාස්ත්‍රය පිළිබඳව අතාරමු කතිකාචාර්යවරයෙක්. තර්ක ශාස්ත්‍රය පිළිබඳව එයා කතිකාචාර්යවරයෙක් කිව්වා. ඉතින් එයාත් ওই විදිහේ තර්ක ඉදිරිපත් කරගෙන ආව ඉස්සරහට. ඉතින් මම ඒ හැම දෙයකටම ටක් ගාලා මෙහෙ කරනකොට උත්තරයක් දුන්නා. දැනකොට එයා මගෙන් අහනවා මේ අපි තර්ක ශාස්ත්‍ර පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන් ඔය බිලින්ද ප්‍රශ්නය මේ බකිද්ද ඒවයි තනිකර තියෙන්නේ. ඉතාම ප්‍රබල තර්ක ශාස්ත්‍රීය මේ ධර්ම තියෙන්නේ අපිට මේ දහම තුලින් ගොඩනගෙන තර්ක ශාස්ත්‍රය විතර ලෝකෙ කොහොමවත් නැහැ. ඉතින් ඔහු අහනවා මේ ඔබ වහන්සේ තර්ක ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවද? මම එතුමාට කිව්වා අපි වගේ අය ලියවපු පොත් තමයි ඔයගොල්ලෝ වගේ අය කියවන්නේ කියලා. මහාචාර්යවරයාට මොකද වුනේ? ඈ? ඔබත් මේ උත්තරේ. එතකොට යාර හිතා ගන්න පුළුවන් මොකද්ද தත්ති කියලා. මං ගෝවා ඔය අපි වගේ අය ලියපු එකක් තමයි ඔයගොල්ලෝ ඒ කියවලා අද උගන්වන්නේ. මට ඉගෙන ගන්න ඕනාවක් නෑ. අපි මේ මේක නිර්මාතෘවරු. මේක නිර්මාණය කරලා දෙන්නේ අපි. ඈ ඉගෙන ගන්න දෙයක් නෑ. අපි නිර්මාණය කරලා මේ ලෝකෙට දෙන පිරිස. හදලා දෙන පිරිස. ඒ නිසා අර න්‍යායාත්මකෝ ලෝකෙට පිවිසෙන උගත්කමින් ලෝකෙට පිවිසෙන කෙනෙකුට වඩා මහා ප්‍රබලයි දාර්ශනික වශයෙන් පිවිසෙන කෙනා. පරාජිත කෙනෙක් බවට පත් වෙනවා. මොකද හේතුව ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනනේ ඔබ වහන්සේ මේ නෝට්බුක් එක පාවිච්චි කරනවද කියලා හවයට බනට. මම නෑ මම එහෙම එකක් පාවිච්චි කරන්නේ නෑ. මම හැමදේම දකිනවා ඒ මොහොතේම දකිනවා ඒ මොහොතේම ප්‍රශ්නේ දකිනවා ඒ මොහොතේම පිළිතුරු දකිනවා ඒ මොහොතේම මම පිළිතුරක් දෙනවා. මම මේ ප්‍රශ්නේත් අතහැරලා පිළිතුරත් අතහැරලා මම හැම මොහොතකම විවේකීව ජීවත් වෙනවා. දැන් උගත්තු පුදුම අසහනයකින් ඉන්නේ ඇයි? අර සංඥාවල් ටිකක් අර බණේ අර අභිධර්මයේ අර සූත්‍රයේ මේවයි කියලා ඔළුවේ දාගෙනනේ ඉන්නේ. ඈ දැන් කතෝලිකයෝ ඒක ඔළුවේ දාගෙන මුස්ලිම් අය ඒක ඔළුවේ දාගෙන බෞද්ධ ඒක ඔළුවේ දාගෙන මේ අපි විතරයි මොකක්වත්ම ඔළුවේ දාගෙන ඉන්නේ නැත්තේ මේ සල්ලුවෙන් ඉන්නේ. අපි ප්‍රශ්නත් අතහැරලා ඉන්නවා පිළිතුරුත් අතහැරලා ඉන්නවා ඕන ප්‍රශ්නයකට උත්තර දෙනවා. නමුත් එකම ආගමක්වත් එකම ජාතියක්වත් එකම වර්ගයක්වත් එකම දෘෂ්ටියක්වත් ඔළුවේ තියාගෙන නැහැ. ඒකයි තථාගත ධර්මයේ තියෙන සුවිශේෂත්වය. බුද්ධි කරගෙන ග්‍රහණය කරගෙන යන ගමනක් නෙමෙයි. දැනුමින් එන ඕනම කෙනෙක් ටික දුරක් ගිහිල්ලා වැටෙනවා. හේතුව දැනුම හිඳෙනවනේ. දැනුම අමතක වෙනවා. දැනුම ඒ වගේම ගැළපෙන්නේ නැති වෙනවා. ස්ථානෝචිත නැති වෙනවා. දැන් ප්‍රායෝගිකත්ව යන කෙනාට එයාට ඒක අමතක වෙන්නේත් නැහැ. ස්ථානෝචිත නොවෙන්නේත් නැහැ. එසේ කවදාවත් එය බිඳවන්න බිඳින්න පුළුවන් කමක් නැහැ. එසයි ඥානය ඔබ උදා කරගන්න ඔබ ලබන්න. එතකොට ඔබට පුළුවන් කම ලැබෙනවා මුළු විශ්වයම ජය ගන්න. ලෝකේ තියෙන ලොකුම විශ්වවිද්‍යාලයේ උපාධි 1000ක් ලැබුවා වගේ. උපාධි 1000ක් ලබන්නේ නැහැ නේද? උපාධි 1000ක් ලැබුවා වගේ දර්ශන බුද්ධියක් ගුණයක් ඥානයක් ඔබට හට ගන්නවා. ඔබ මේ දක්වා බලන්නේ ඔබගේ දැනුමෙන් නම් ඔබගේ නුවණින් නම් මහා මේක නතර කරන්න. කිසිම දැනුමකින් තොරව බුද්ධියට නොපැමිණ නොමනසට පැමිණ ඒක තමයි කියන්නේ විමුක්ති සිතෙන් බලන්න විමුක්ති ඥාණයෙන් බලන්න. ඒ කියන්නේ ඥානේ පුරවගෙන එක එක දේවල් බලන්න එපා. ඥාණයෙන් මුදා හැරලා හැම දෙෙම මුදා හැරෙන්න. රූප වශයෙන් සංඥා වශයෙන් සංකාර වශයෙන් විඥාන වශයෙන් මේ ඥානණය කරගත්ත ග්‍රහණය කරගත්ත අච්චු සියල්ලගෙන්ම නිදහස් වෙලා බලන්න. අච්චුගේ ලෝකෙ දිහා බලන්න එපා. කිසිම ආගමික කෝණයකින් බලන්න එපා. කිසිම ජාතික කෝණයකින් බලන්න එපා. ඔක්කොම ජාති එකයි නෙමෙයි ඔක්කොම ජාතිවල ඉන්නේ පිස්සෝ. ඔක්කොම ආගම් එකයි නෙමෙයි ඔක්කොම ආගම් වල ඉන්නේ පිස්සෝ. දැන් මේක අහගෙන හිටියොත් එහෙම ওই පිස්සු තියෙන කට්ටිය ඔක්කොම එකතු වෙලා මට පිස්සු කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් පිළිගන්න සිද්ධ වෙනවා. ගන්න දෙයක් නැහැ. මොකද පිස්සෙක් පිරිසෙකුට විශ්සය කියන්නේ නැතුව වෙන මොනවා කියන්නේ? මම කිව්වේ පුජ්‍යලයට නෙමෙයි. මං කතා කරන ස්වභාවයේ. ඒගොල්ලෝ කිව්වොත් කියන්නේ පුජ්‍යලයට. මේ මම කියන පුජ්‍යලයට. ඒ නිසා මේ පුජ්‍යලේ කතා කරනවත් නෙමෙයි, පුජ්‍යලයට කියනවත් නෙමෙයි. Okay, ඊටත් වඩා මේ තරවටු කිරීම අතර තියෙනවා, ආදරයට කරන දේවලුත් තියෙනවා, තරහට කරන දේවලුත් තියෙනවා. මේ තරවටු කිරීමක් කරනවා නම් කරන්නේ ඉතින් මහත්සේ ආදරේ. මේ දැන් මෞපියෝ ධන බයින එකනේ කරන්නේ. ඒක තමයි ආදරෙන් කරන තරවටු කිරීම කියලා කියන්නේ. ඒ නිසා අපි සියලුම ජාතිකයන්ට ආදරේ, සියලුම මානවයන්ට ආදරේ, කුරා කූඹියට පව ආදරේ. මට කිසිම මුස්ලිම් ජාතිකයෙක් එක්ක, කතෝලික ජාතිකයෙක් එක්ක, බෞද්ධ කෙනෙක් එක්ක කිසි කෙනෙක් එක්ක ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන්නේ මේ දෘෂ්ටියත් එක්ක, සංකල්පත් එක්ක කතිකාවක් විතරයි. අපි ඒක හරි කියන්නේත් නැහැ, වැරදි කියන්නේත් නැහැ. හරි කියලා ගන්න දේ තුලත්, වැරදි කියලා ගන්න දේ තුලත් ඇති වෙන මනෝභාවයන් අතර තියෙන ස්වභාවය මේ කියලා දෙන්නේ. හැම දෙයක්ම මනෝ ලක්ෂණයක්, මනෝභාවයක්, මනෝ රූපය. ඒ රූපයන් වල අතරමං වෙන්නේ නැතුව තමා තුලින් නික්මලා, තමා ඉක්මවලා ලෝකේ දිහා බලන්න, තමන්ගේ ඇස කන නාසය දිව ශරීරයට කියලා ධර්මතාවලට වහල් වෙන්නේ නැතුව, එහෙම නැත්නම් සාපේක්ෂිත වෙන්නේ නැතුව බලන්න. ඒක පිළිකුල් කරලා දකින්න කියලා නෙමෙයි. ආසා නැතුව දකින්න එපා. ආසා නැතුව දකින්න කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ආසා නැතුව දකින්නවා කියන්නේ යා එහෙනම් කිසි දෙයකට ආස නැහැ. එතකොට ඒත් පුජ්‍යලත්වයේ දැක්ම. එතකොට ආසා නැතුව හරි ආසාවකින් හරි මොනියම් ආකාරයකින් හරි බලන එක නෙමෙයි වැදගත්. පුජ්‍යලත්වයෙන් තොරව බැලීමයි වැදගත්. පුජ්‍යලත්වයෙන් තොරව බැලීමයි වැදගත්. පුජ්‍යලත්වයෙන් තොරව ලෝකයේ දිහා බලනකොට ලෝකේ හරිම ලස්සනයි. ලස්සනයි කියලා කියන්නේ ස්වභාවිකයි. ඒ තුලින් Tamanට පීඩනයක්, පීඩාවක්, සංවේගයක්, සන්තාපයක් හටගන්නේ නැහැ. ඒ නිසාම Tamanට මහත් වූ නිවනක් තියෙනවා. ඔහු කිසිම වර්ගිකයෙක් නෙමෙයි. ඔහු මේ පොදු මානව සත්‍ය තුල පිහිටි කෙනෙක්. ඉතින් ඔහුට හැබැයි විචක්ෂණශීලී බුද්ධියක් තියෙන ඕන, මේ ඉස්සරහා එන මිනිස්සයට ඇත්ත කියන්න ඕන කියලා මේකම කිව්වොත් එහෙම මොකද වෙන්නේ? හරි පස්සයක් කියලා එහෙම නැහැ. ඔබට ඇත්තයි කියලා දෙයක්වත් නැහැ. ඔබට බොරුවයි කියලා දෙයක්වත් නැහැ. ඔබට තියෙන්නේ ඉස්සරහා එන මිනිස්සයට අනුව වර්ණය වෙනස් කරගෙන හැඬ ගහලා කතා කරන්න විතරයි. ඈ? එහෙම නැතුව අමු අමුවෙන් ඇත්තයි කියලා මේක කියන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඈ? එක පූජ්‍යලයෙක් කියන මේ මිනිස්සුන්ට පිස්සු කියලා 10 දෙනෙක් එකතු වෙලා කිව්වොත් එහෙම මෙයාට පිස්සු කියලා මොකද වෙන්නේ? හරි ප්‍රශ්නයක් කරවලේ. ඒ නිසා ඒක තමයි ධර්මකාමී උපායශීලීත්වය. බුදුරජාණන් වහන්සේ මේ தත්ත්වය හොඳටම භාවිතා කළා. ඉන්දියානු සමාජය තුළ බුදුහම්දුරු කොහොමද පිවිසුනේ? කිව්වා සහම්පති මහා බ්‍රහ්මයාවිල්ලා මට කතා කළා ඕගොල්ලන්ට බණ කියන්න කියලා. මිනිස්සු ඔක්කොම එකතු වෙලා සාදු කියලා පටන් ගත්තා. සහම්පති ප්‍රඥය කියලා කියන්නේ කාරුණික මනස. සහම්පති කියන්නේ මේ කාරුණික මනස. බ්‍රහ්ම කියන නාමයක් එකට පට බැඳලා දැම්ම. එහෙම දැම්මේ නැත්තම් මිනිස්සු අහයිද? අහන්නේ. ඒක තමයි උපායශීලී. කොහේවත් අබ්‍රහ්මේකත් මොකක්වත් නැහැ. බ්‍රහ්මාදී මාතා පිතුරු අම්මා තාත්තා තමයි මේ බ්‍රහ්මය දෙන්න කියලා නිර්වචනය කළේ. මොකෙක් කන්නේ දැන් මෙහි ඉන්න කට්ටිය කටිගාර බක්මයට අර බක්මයට පින් දෙනවා. අනේ අනිච්චන් දුක්ඛේ සංසාරේ. ඈ ඊළඟට මේ නවග්‍රහයන්ට පින් දෙනවනේ අපේ කට්ටිය. නවග්‍රහයන්ට ස්තෝත්‍ර කියනවනේ. ඉතින් ආයි ඉතින් කතා වුණේ ඉතින් නේද? නෑ ඒක කියන්නේ සමහරලාට මේ බ්‍රහස්පති සිකුරු ග්‍රහය හැරෙ මේ කූල් වෙනවත් ඇති අපි මෙහි පිළිත් කියනකොටනේ. එහෙම වෙනවත් ඇති. ඉතින් මේ ග්‍රහ උත්තමයෝ කියලා කියන්නේ මන් දන්නේ ඒගොල්ලන්ට පින් දෙන අය අවස්ථා තියෙනවා. ග්‍රහ අයට තියෙනවා. අන්තරීක්ෂ වාසී දෙවියෝ කියලා කියන්නේ මන් මොනවා කියනද කියලා. නමුත් ඒ තරම් විද්‍යාත්මකයි අපේ. තරම් විද්‍යාත්මකයි. ගල්ගෙඩි කියන බ්‍රහස්පති ආරෙමේ කියලා කියන්නේ මහා සමහර ගහ ලෝක තියෙනවා. කිට්ටු වෙන්නවත් බැරි ඒවා ඊටාම විශ්ව වායු සහිත ගහ ලෝකෙදී ඒ වගේ තියෙනවා. ඉතින් ඒවයි යම් යම් ඉතින් මේ මානසික මේ මිනිස්සුන්ගේ ව්‍යාකූලත්වයට යම් යම් තරංග ඇති. එහෙම එකක් තියෙනවා. මොකද මේ ඥානමය වශයෙන් ඇති කරන මේ වෙනස් වීම ස්වභාවයක් තියෙනවා. කොහොමත් සඳ හිරු තමයි මේ මල් පිපෙන මල් පරවෙන මේ වැහි වස්සන ওই දේවත් එක්ක බලපානකොට අපිත් මේ යම් ආකාරයක ශාරීරික වශයෙන් හසු වෙන ගුණයක් තියෙනවා. නමුත් අපිට මානසික වශයෙන් ජය ගන්න කිසිම ප්‍රශ්නයක් නෙමෙයි ඒ කිසිම. දැන් පුජ්‍යලත්වයෙන් කතා කරනවා කියන්නේ මේකයි. පුජ්‍යලයක් හැටියට ප්‍රකාශන ඉදිරිපත් කරන්න ගියාම ඒක ප්‍රතික්ෂේපිත වුණොත් එහෙම මහත් වේදනාවක් ඇති වෙනවනේ. පුජ්‍යලයක් හැටියට සිටීම නිසාම තමයි මහත් වූ පීඩාවකටපත් වෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා බොහෝම පරුස වචනෙන් මිනිස්සේ දිගට දිගට බැන වැදුනා. බුදුහාඳුරු නිහඬව සිටියා. නිහඬව ඉඳලා ඔහුගෙන් ඇහුව ප්‍රශ්නේ තමයි මේ ඔබේ ගෙදරට ඥාති පිරිසක් එනකොට ඔබ රස කැවිලි ආදී හදනවා. තේ හදලා බලාගෙන ඉන්නවා. ඒ ඥාති පිරිස ආවේ නෑ. නාවොත් එහෙම මොකද ඔබ කරන්නේ? ඒ හදපු තේ වලට රස කැවිලි වලට ස්වාමීනි මමයි මගේ අඹුවයි එහෙම නැත්තම් නෝනයි එක්ක ඒක අනුභව කරනවා වළඳනවා කිව්වා. ඒ නිසා දැන් අර වගේ ඔහුත් අර ඔක්කෝම අර බැනුන් ටික හැදුවේ බුදුහාමුදුරන් දෙන්න රස කැවිලි හදනවා වගේ චෝදනා ටික හැදුවේ බුදුහාමුදුරන් දෙන්න. බුදුහාමුදුරු කිව්වා මම ඕක පිළිගන්නේ නැහැ. මට ඕක තියාගන්න තැනක් නැහැ. මම ඕව බාරගන්නේ ඕව අනුභව කරන්නේ නැහැ. ඕව අනුභව කළොත් තමයි අර අර රස කැවිලි වල තියෙන මේ මේ කැඟට දැනෙන්නේ. දැන් මේ වචන අපා කරනවානේ අපි. වචනයක් කිව්වට පස්සේ ඒක අරගෙන ඒක කණින් අරගෙන කණින් අරගෙන හපා කරනවා. ඒ හපා කෑම හේතුවෙන් තමයි අර්ධේ තියෙන රසය දැනෙන්න පටන් ගන්නෙ. නැ හොඳ වචනත් එහෙම අරගෙන හපා ගන්නවා. ඒ රසය බල්ලගෙන ආ රසය හොඳයි. නරක වචනත් අර ගන්නවා හපා ගන්නවා කල්ම. ඒවල පුජ්‍යලේක් හැටියට මේ වගේ දේවල් හපා ගමින් රස බලමින් ඉන්න එකේ තේරුමක් නැහැ. ඒවල පුජ්‍යලේක් වෙන්න එපා. කිසිම රස කැවිලි බාර ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. කිසිම දෙයක් අනුභව කරන කෙනෙක් බවට පත් වෙන්න එපා. කිසිම දෙයක් අනුභව නොකොට ඉන්න. ඈ ඇස කන නාසය දිව ශරීරය කියනා වූ මේ ස්වરૂපය තුල එන්න පුරුදු වෙන. ඒකයි පුජ්‍යලත්වයෙන් තොරව පිවිසීමේදී තියෙන වාසිය. නැහැ දිනාටම උතුම් වූ ශ්‍රී සද්ධර්ම අවබෝධයෙන් පිණිස මේ දහම් කරුණු හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි.